නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්දේද වෙන්තං පොරිසස්ස සෙට්ටං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති සච්ඡං හවේ සාධුතරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහෝ සෙට්ටන්ති. ගෞරවණීය අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. සැඳහවත් වාසනාවන්ත පින්නතුනි, ඇරිසෝනා බෞද්ධ විහාරස්ථානයේහි සතිපදා සිදු කෙරෙන ධර්ම දේශනාමය, භාවනාමය සහ ධර්ම සාකච්ඡාමය වැඩසටහනයි දැන් මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් පළමුවෙන් අපේ පුණ්‍ය අනුමෝදනා සිදු කළ යුතුයි අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට මේ කටයුතු සම්පාදනය කිරීම පිළිබඳව. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අපේ ජීවිතයට ආලෝකය, ප්‍රඥාව, නුවණ ලබා දෙන දේශනාවක්. ඒ ධර්මය කියලා කියන්නේ ප්‍රඥාව ලැබිච්ච පමණට අවිද්‍යාව දුරු වෙන, ඒ වගේම අපේ හිතේ ඇතිවන අනේක විධ දුක්ඛම් කටවල වලින් නිදහස් වීමට මාවත පැහැදිලි කරන ධර්මයක්. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරන මේ පින්නතුන් ධර්මය ගැන බොහොම හැඟීමක් තියෙන, ධර්මයට කැමති සැදැහැවත් පිරිසක්. ඒ විතරක් නෙවෙයි, ඔබ ලෝකේ තියෙන ඉහළම අධ්‍යාපනය ලැබමින් ඉහළම ආයතනවල රැකිරක්ෂා කරන පින්නතුන් තමයි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. ඉතින් පින්නතුනි, අන්න ඒ ඔබේ ජීවිතයට, ඔබ ලබා ගත්තා වූ මනුසාත්ම භාවයට, ඔබ ලබා ගත්තා වූ අධ්‍යාපනයට, ඔබ කරන රැකියාවට, ඔබේ අම්මට තාත්තට ඔබ ලබා දෙන ලොකුම වටිනාකම තමයි මේ තථාගත ශ්‍රී සද්ධර්මයෙන් අපේ ජීවිතය පෝෂණය කර ගැනීම, අපේ ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම. පින්නතුනි, කෙනෙක්ගේ ජීවිතයේහි වටිනාම රත්නය විදියට බුදුහාඳුර දේශනා කළේ පඤ්ඤා නරාණං රතනං, ප්‍රඥාව තමයි මිනිසියෙකුට තියෙන ලොකුම වටිනාම වස්තුව කියලා. අපදාන සෝභිනි පඤ්ඤා කියලා කියනවා. ඒ ජීවිතය සෝභමාන වන්නේ ප්‍රඥාවෙන් කියලා. ඒ වගේම පඤ්ඤාය පරිසුද්ධති, ප්‍රඥාවෙන් තමයි රාගාදී ක්ලේශයන්ගෙන් අපේ හිත මුදවා ගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා පින්නතුනි, බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ අපේ ජීවිතයේ වටිනාකම ඉහළටම ගන්න. අපේ ජීවිතයේ උසස් මට්ටමකට ගත්තා දෙකින් එක තීරණය වෙන්නේ හුදෙක් අප ලැබපු අධ්‍යාපනය, අප පාවිච්චි කරන තාක්ෂණික උපකරණවල වටිනාකම, අපේ රැකියාව විතරක් නෙවෙයි. අපේ ජීවිතයේ සමස්ත වටිනාකම තීරණය වන්නේ අපි කොච්චර දුරට සතුටෙන් ඉනවාද කියන කාරණය මත. ඒ සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය වෙන ප්‍රධාන සාධකය අපේ හිත කොයිතරම් දුරට රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අප මුදවා ගත්තාද කියන කාරණය. මෙන්න මෙපමණට පින්නතුනි, අපි ඇසුරු කරන අනිත් අයගේ ගෞරවය, විශ්වාසය අපට ලැබෙනවා. අපටත් අපේ ජීවිතය ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ඒ වටිනාකම නිසාම අපි පරිහරණය කරන දේවල් වලත් වටිනාකම වැඩි වෙනවා. මේ අපේ ශරීරයේත් වටිනාකම වැඩි වෙනවා. පින්නතුන් දන්නවා, සාමාන්‍ය කෙනෙක් ලෝකෙ මිය ගියාම ඔහුගේ ශරීරයේ කිසිඳු නොවටිනා දෙයක් බවට පත් වෙනවා. නමුත් ප්‍රඥාවෙන් ඉහෙරටම හිත දිනු කරපු බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ, රහතන් වහන්සේ කෙනෙක්ගේ ශරීරය බලන පින්නතුනි, මරණයට පත් වුණත් ඒ ශරීරයේ කොටස් අරගෙන මිනිස්සු ධාතු කරඬු වල තිල වඳිනවා. දෙවියන් ඒ ධාතුන් වහන්සේලට වන්දනාමාන කරනවා. ලෝක සත්‍යයන් අපමණ පිං රැස් කරගන්නවා ඒ ශරීරයේ කොටස් වලට වන්දනා කළා. ඒ උත්තමයන් වහන්සේ වැඩ සිටි ස්ථානය බලලා ලෝකයා පින් දහම් සිදු කරගන්නවා. ඒ විතරක් නෙවෙයි, උත්තමයන් වහන්සේ පරිහරණය කරපු බඩු භාණ්ඩ සිවුර වෙන්න පුළුවන්, පාත්‍රය වෙන්න පුළුවන්, යම් කිසි උපකරණත් වන්දනාමානයට භාජන වෙනවා. බලන පින්නතුනි කොයිතරම් ජීවිතයට වටිනාකමක් ලැබුණද කියලා. බලන පින්නතුනි අද අප ගත කරන ජීවිතය තුළදී අපි මරණයෙන් පස්සේ අපේ මේ දේවල්ට එච්චර වටිනාකමක් ලැබෙනවද කියලා. එතකොට අපිට ඉතාම පැහැදිලි බුදුහාඳුරෝ කොයිතරම් වටිනා මාවතක් අපට දේශනා කළාද අපේ ප්‍රඥාව දිනු කරගන්න. අන්න ඒ ප්‍රඥාව දිනු කර ගැනීමේදී ප්‍රධාන කරුණු හතරක් බුදුහාඳුරෝ පැහැදිලි කළා. මොනවද ඒ කාරණා හතර? ඒ ප්‍රඥාව ලබා ගන්න නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්න ඕන. ඒ කල්යාණ මිත්‍රයන් විසින් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒ අහන ධර්මය නුවණින් මෙනෙහි කරන්නට ඕන. ඒ මෙනෙහි කරන ධහම අනුව ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියන මේ කාරණා තුනි අපි නිරුත්ත වෙන්නට ඕන. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේ කරුණු හතර තමයි ආධ්‍යාත්මික ගමන් මගේ ආරම්භයේ පටන්ම අවසානයේ දක්වාම යන්නට තියෙන ප්‍රධාන මාවත විදිහට දේශනා කළේ. මේ කාරණා හතරේ කල්‍යාණ මිත්‍රත්වය අපට ලැබෙන්නේ අප සසර කළා වූ පින්කම ආනිසංස විදියට. ඒ කල්‍යාණ මිත්‍රත්වයේ ලැබුණට විතරක්මදි කල්‍යාණ මිත්‍රතා, කල්‍යාණ සහායතා, කල්‍යාණ සම්පවංකතා කියලා කාරණා තුනක් බුදුහාඳුරේ පැහැදිලි කරනවා. කල්‍යාණ මිත්‍රයන් ඉන්නට ඕන, ඒ කල්‍යාණ මිත්‍රයන් සහාය කරගන්නට ඕන, මිතුරු කරගන්නට ඕන, කල්‍යාණ මිත්‍රයන්ට අවනත වෙන්නට ඕන. මේක පිනු සීතාම වැදගත්. සමහර අය පිනට තමන්ට කල්‍යාණ මිත්‍රය ලැබිලා තියෙනවා. නමුත් කල්‍යාණ මිත්‍රයන් යහළු කරගන්න, මිතුරු කරගන්න තරම් අප බුද්ධිමත් වෙලා නැහැ. සමහර වෙලාවට කල්‍යාණ මිත්‍රයන් මිතුරු කරගෙන ඉන්නවා. නමුත් කල්‍යාණ මිත්‍රත්වයෙන් ලැබෙන ඉහළම ප්‍රතිඵලය කුමක්ද? උන්වහන්සේලා වෙතින් ඒ සත්පුරුෂයන් වෙතින් ධර්ම ශ්‍රවණය කිරීම කියන කාරණය ඇතැමිට අපට ගිලිහිලා යනවා. ඒ නිසා කල්‍යාණ මිත්‍රත්වය සම්පූර්ණ වෙන්න මේ කාරණා තුනම සම්පූර්ණ වෙන්නට ඕන පින්නතුනි. මෙතෙන්දි ප්‍රධානම දෙයක් තමයි සුවච කියන ගතිය. සුවච කිව්වහම බොහෝ කෙනෙකුට හිතෙන්නේ කීකරුකම කියලා. නමුත් කීකරුකම නෙවෙයි පින්නතුනි, සුවච කියලා කියන්නේ සක්‍රීය සවන් දීම කියන එක, ඇක්ටිව් ලිස්නින් කියන එක. We should be gently spoken when we meet good association. පින්නතුනි මෙන්න මෙතෙන්දි තමයි අප ඉතාම සංවේදීව සහ නුවණින් කාලය ගත කරන්නට ඕන. ලෝකේ පින්නතුනි සත්පුරුෂ දහම් ලෝකේ නොඑකයි විස්තර කරනවා. අද ඔබට නවීන තාක්ෂණය පරිහරණය කරනකොට ලෝකයේ සත්පුරුෂ නුවණැති අයගේ විවිධ දේශන ඔබට අහන්න පුළුවන්. නමුත් ඒ දහම අහන ඒ කරුණ අතරින් බුදුදහමේ සුවිශේෂ සත්‍යයක් දකින්නට ලැබෙනවා. අන්නේ සුවිශේෂ සත්‍යයේ තේරුම් ගන්න තරම් අපි දක්ෂ වෙන්නට ඕන. අපි කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්නට ඕන. මෙන්න මෙතෙන්දී පින්නතුනි අපි උපතින් ගේන ප්‍රඥාවක් තියෙනවා. ඒ වගේම කල්‍යාණ මිත්‍රයන් විසින් ධර්ම ශ්‍රවණය කරලා අප දිනු කරගන්න ප්‍රඥාවකුත් තියෙනවා. ඒ වගේම අපි ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීමත් මේටම සම්බන්ධ වෙනවා. පින්නතුනි කල්‍යාණ මිත්‍රයන් වෙතින් අප ධර්ම ශ්‍රවණය කරනකොට අපට පළමුවම ලැබෙන අවබෝධය තමයි භාගතුන් වහන්සේ මහා චත්තාරීසික සූත්‍රයේ දේශනා කරනවා, සම්මාදිට්ඨියම් පහම් වික්ඛවේ ද්වයං වදාමි. මහණෙනි මම සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදනවා කියලා. මේ සම්මාදිට්ඨිය තමයි පින්නතුනි බුදුදහමේ ඉතාම වැදගත් කාරණාවක් දේශනා කරන්නේ. හරියට මේ ලෝකයේට උදෑසන හිරු පායන වගේ, හිරු පායන කොට නැගෙනහිර දිසාවේ අරුණාලෝකයන වගේ අපේ ජීවිතයේ නැමැති මේ ලෝකයට ආධ්‍යාත්මික ආලෝකය ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රත්වයේ වෙතින් ධර්ම ශ්‍රවණය කරනකොට ලැබෙන මේ සම්මාදිට්ඨියත් එක්ක. අන්නේ සම්මාදිට්ඨිය ලැබීමේහි පළවෙනි පියවර තමයි බුදුහාමර සඳහන් කරනවා, අත්ථේ වික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්ඛා කියන කාරණය. සම්මාදිට්ඨියක් තියෙනවා ශාස්ත්‍රවෝ, ඒ වගේම පිනට බරෝ උපදි සම්පත්ගෙන දෙන ශාස්ත්‍රවෝ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ කියන්නේ මේ සංසාර චක්‍රය තුළ ඉඳගෙන මේ ජීවිතය සඵල කරගන්නට, මරණයෙන් මත්තේ ජීවිතය සුගතිගාමී වීමටත් හේතු වන කාරණා. මෙහිදී ප්‍රධාන දේ තමයි කම්මසකතා සම්මාදිට්ඨිය කියන කාරණය. අපේ සිත මුල් වෙලා කයින්, වචනයෙන්, සිතින් අප සිදු කරන දේවල්ට අපේ සිතේ ස්වභාවය අනුව සැප හෝ දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මෙහිදී මනස ප්‍රධානතම දියබ්බවට පත් වෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා කියලා සඳහන් කරන්නේ මේකයි. මනස ප්‍රධාන වෙනවා. මනස තමයි පූර්වාංගම කොට යන්නේ. අපේ කායික වාචසික ක්‍රියාවලියෙහි ප්‍රධානතම මැවුම්කරුව බවට පත් වෙන්නේ අපේ හිත. හිතේ තියෙන පිරිසුදු බව හෝ අපිරිසුදු බව. එනිසා හිත පිරිසුදු යමක් කළොතින් අපට හොඳ විපාක ලැබෙනවා. හිත අපිරිසුදු යමක් කළොතින් අපට අයහපත් විපාක, අකුසල විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ අවබෝධය සමගම පින්නතුනි, හරියට අන්ධකාර ලෝකයේ ටිකෙන් ටික හිරු පායන වගේ අපේ ජීවිතේ නැමැති ලෝකයට මේ සත්පුරු ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අපේ දිව්‍ය මග ටිකෙන් ටික පහන් වෙනවා, ආලෝකවත් වෙනවා. අපි දන්නවා හිත අපිරිසිදු වුණොත් අපට දුක් විඳින වෙනවා කරන කින දේවල් වලින්. ඒ නිසා හැකිතාක් දුරට සබ්බ පාපස් අකරණං කියපු විදියට අකුසල් වලින් හිත මුදවා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම කුසල සූප සම්බදා කුසල කරගන්නවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතාක් දුරට ලෞකික කුසලයේ සිද්ධ කරගන්නවා. ඇයි පින්නතුනි අපි පින්කම් කරන්නට ඕන? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චිත්ත අලංකාරං චිත්ත පරික්කාරං කියලා. අපි හිතට දෙන පිරිකර, හිතට දෙන තෑගි, හිත අලංකාර කරන දේවල් පින කියලා කියන්නේ. දැන් බලන්න පින්නතුනි අපි හිත පිරිසිදුව කිසියම් කෙනෙකුට යමක් පරිත්‍යාග කරවතින්, දන් දුන්නතින්, බණක් ඇහුවතින්, ඒ වගේම සෙල්වත් ජීවිතයක් ගත කරවතින්, බුද්ධ ඥානසති ආදී භාවනාවක් වැඩනවා නම්, මෙත්සිත වැඩනවා නම් අපි හිත කොච්චර ලස්සන වෙනවද පින්නතුනි. අන්නේ මනසේ පිරිසිදු බව මේ මුළු ශරීරයටම බලපානවා. ශරීරයේ කොටස් වලටත් මේක සම්බන්ධ වෙලා මුළු ශරීරයම ප්‍රසන්න ශරීරයක් බවට පත් වෙනවා. පින්නතුනි මෙහි ආනිසංස මේ ජීවිතේ විතරක් නෙවෙයි, මරණය මතු ජීවිතය සුගතිගාමි වෙන්න මේ පින අපට හේතු වෙනවා. දානාදී පින්දහම අතරින් පළවෙනි පින්කම තමයි දන් දීම. ටිකෙන් ටික අපි සන්තකවදීවල අත්හැරීම. ඒ වගේම ඒ අත්හැරීම පුරුදු කරන විතරක් නෙවෙයි, ටිකෙන් ටික තමන්ගේ කය වචනේ සංවර කරගනවා, සිල්වන්ත වෙනවා, පංචශීල ආරක්ෂා කරනවා. බලන්න පින්වතුනි පංචශීල රැකීම ආනිසංස නිකමට ඔබ කල්පනා කළ බැලුවද? ඔබ ඇසුරු කරන කෙනෙක් ඔබ දන්නවා නම් ඒ තැනැත්තා සොරකම් කරන්නේ නැහැ කියලා, ඒ කෙනත්තා කාමීවරදව හැසිරෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම් පංචශීලයෙන් මේ කරුණු දෙක විතරක් අරන් බලන්න පින්වතුනි, ඔබ ඇසුරු කරන ඒ තැනැත්තා ගැන ඔබට කොයිතරම් ගෞරවයක් ඇති වෙනවද? යම්කිසි කෙනෙක් කාමීවරදව වැරදි කාම සේවනය දෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම් ඒ කෙනා සොරකම් කරන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම් මේ පංචශීලෙන් දෙකක් බලන්න පින්වතුනි, මේ දෙක යම්කිසි කෙනෙක් 100%ක් ආරක්ෂා කරනවා කියලා ඔබ දන්නවා නම් ඒ තැනැත්තා ගැන ඔබට කොයිතරම් ගෞරවයක්, විශ්වාසයක්, ආදරයක් ඇති වෙනවද? ඒ තැනැත්තාගේ ගෙදර ඔබ ඕනම දෙයක් ධනයක් තියලා යන්න පුළුවන්. ඔබ ඕනම ඥාතිවරයෙක් ඒ තැනැත්තාට බාර දීලා යන්න පුළුවන්. ඔබේ නිවස, ඉඩකඩම්, ඔබේ ව්‍යාපාරය ඕනම දෙයකට බාර දෙන්න පුළුවන්. ඇයි අපි දන්නව එයා සොරකම් කරන්නේ නැහැ කියලා? පින්වතුනි පංචශීලෙන් දෙකක් රකින්නකොට මේ වගේ විශ්වාසයක් බාහිර කෙනෙක්ගෙන නැති වෙනව නම්, මේක ටිකෙන් ටික වැඩි වෙනකොට පංචශීලයම කෙනෙක් ආරක්ෂා කරනවා නම් අපට ඒ ගැන කොච්චර ගෞරවයක්, විශ්වාසයක්, ආදරයක් ඇති වෙනවද? බාහිර කෙනා වගේම තමයි පින්වතුනි අපිත්. අපේ ජීවිතවලත් මේ කරුණු ආරක්ෂා වෙනකොට තමන්ගේ නිවසේදීම තමන්ගේ ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවන්, ඥාතීන්, අම්මා තාත්තා තමා ගැන කොච්චර ගෞරවයක්, කොච්චර විශ්වාසයක්, කොච්චර ආදරයක් ඇති වෙනවද බලන්න. අපට ලෝකේ ඕනම තැනක නිර්භීතව බය නැතුව ඇවිදින්න පුළුවන්, නිසකව ජීවත් වෙන්න පුළුවන්. මේ සමාජය ලස්සන වෙනවා, අපේ හිත ලස්සන වෙනකොට නිවස, ගම, රට, ලෝකය ලස්සන වෙන හැටි බලන්න. පින්වතුනි මේ සීලවන්ත ජීවිත විතරක් නෙවෙයි, ඊටත් ඉදිරියට ගිහිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෞකික ජීවිතය තුළ කරන්න පුළුවන් ඉහළම කුසලයේ විදියට බුදුහාමුදුරුව සඳහන් කරන්නේ මෛත්‍රී භානාව වැඩීම. පින්වතුනි බුදුදහමෙන් නොයෙක් දේශනාවල මෛත්‍රී භානාව වැඩීම ආනිසංස පැහැදිලි කරලා දීලා තියෙනවා. සීල සත්‍යෝ සුවපත්ත්වා කියලා නිතර නිතර අපට හිතන්න පුළුවන් නම්, ඒ අනුස්සතියක් විදිහට වඩන්න පුළුවන් නම් අපේ හිත වෙනස් වෙනකොට මෛත්‍රී අනුව ඊට අනුගතව අපේ කය වෙනස් වෙනවා, අපේ වචන වෙනස් වෙනවා. විශාල පරිවර්තනයක් පින්නතුනේ දැක ගන්න පුළුවන්. සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය හට ගන්නකොට, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප හට ගන්නකොට ඊට අනුරූපව පින්නතුනි සම්මා වාචා සම්මා කම්මන්ත ආදී අනිත් සීලම ගුණාංග ජීවිතය වර්ධනය වෙනවා. අපි හුදෙක් මෙත්තා සාගත මනෝ කර්ම විතරක් නෙවෙයි මෙත්තා සාගත වචී කර්මය මෙත්තා සාගත කාය කර්මය පුහුණු කරනවා. මෛත්‍රී සාගතව කයින් දේවල් කරනවා, මෛත්‍රී සාගතව වචනෙන් දේවල් කරනවා. පින්නතුනි මෙත් එක අපේ ජීවිතවල ඇතිවන වෙනස පින්නතුනි මහ විශාලයි. අපි කුමන දෙයක් කරත් නිතරම අනිත්‍යය පිළිබඳව මෛත්‍රී සාගතව කටයුතු කරනවා. මෛත්‍රී විතරක් නෙවෙයි නිතර කරුණාව තියෙනවා. දුකට පත්වෙච්ච කෙනෙක් ඒ දුකින් මුදවා ගන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි කෙනෙකුගේ දියුණුවේදී සාර්ථකත්වයේදී සතුට වෙනවා, මුදිතා ගුණ ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි උපේක්ෂාව දියුණු වෙනවා, මැදහත් බව ඇති වෙනවා. මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන හතර පින්නතුනි බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් වාසය කරන විහරණ හතරක් විදියට සතර බ්‍රහ්ම විහරණ විදියට ධර්මයේ පැහැදිලි කරනවා. අපට මේ මනුස්ස ලෝකය බ්‍රහ්ම ලෝකයක් කරගන්න ක්‍රමය බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළා. පින්නතුනි මේත් එක්ක අපට ජීවිතේ එන්න තියෙන අකුසල කර්ම විපාක සැලකුතු ප්‍රමාණයක් දුර්වල කරගන්න ආපස්සට දා ගන්න පුළුවන් මෛත්‍රී භානාවේ ආනිසංස විදියට. මෛත්‍රියෙන් දිනු වෙන කෙනා සියලු සත්‍යයන් ගැන නිතර මෙස්සිත පුහුණු කරන කෙනා හැම කෙනාම තමාගේ දරුවන් විදියට දකින්නට මනස තමන්ගේ ඇසහුරු වෙනවා. මේ පරිවර්තනයත් එක්ක පිනතුණුගේ කායික වාචික සංවරයත් ඇති වෙනවා. පරිත්‍යාගී සීලියත් ඇති වෙනවා. ලෝක අනිත්‍යය කෙරෙහි දැඩිව මෛත්‍රියකින් කාලය ගත කරන කෙනාට දැඩි ලෝභයෙන් ඉන්න බෑ. කෙනෙක් ගැන රාගයක් ඇති කරගන්න බෑ. කෙනෙකුගේ දිනුවේ ඊර්ෂ්‍යා කරන්න බෑ. මේ අපේ සමස්ත ජීවිතයටම මේ මෙත් සිටිවිල්ල පිනතුණි බලපානවා. එනිසා දැනටත් මේ පිනතුන් මෛත්‍රී භාන වඩන පිනතුන් නැත්තේ ඒක පිනතුණි ටිකෙන් ටික දිනු කරගන්න. දවසට විනාඩි 5, 10, 15, 20 මෙහෙම කළා. දවසට පැය 2 මේ වගේ ටිකෙන් ටික දිනු කරගන්න පුළුවන්. වාඩි වෙලා එක මීරියවක් ඉන්නම අවශ්‍ය නැහැ. සතර ඉරියවදිම මේක කරන්න පුළුවන්. එනිසා බුදුහාමුදුරුවෝ තිට්ටං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විකත මිද්දෝ කියලා සඳහන් කළේ. සතර ඉරියවෙදීම හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, වාඩි වෙලා ඉන්නකොට, සැතපෙලි ඉන්නකොට මේ ඉරියව හතරෙදිම වඩන්න පුළුවන් භාවනා කමඨහනක් විදිහට දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි අපේ මියගේ ඥාතින පුණ්‍යානුමෝදනා කරන්ටත් මේක ඉහිලම කුසලයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මෛත්‍රී භාවනා වැඩිමෙන් අපේ මෙලව ජීවිතේ අපේ යහපත් බලාපොරොත්තු තියෙනවා නම් අධ්‍යාපනික ඉලක්ක, වෘත්තීය සාර්ථකත්වය, දරුවන්ගේ සාර්ථකත්වය, නිරෝගී භාවය මේ වගේ බොහෝ කරුණු සපුරා ගන්නට අපට මෛත්‍රී භාවනා උපකාරී වෙනවා. අනිත් අතින් පින්නතුනි අපේ කායික නිරෝගීතාවයටත් ප්‍රධාන වන්නේ මානසික නිරෝගීතාවය. අද ලෝකයේ තියෙන ප්‍රධානතම ගැටලුව බවට පත් වෙලා තියෙන කායික රෝග නෙවෙයි. අද ප්‍රධාන දේ මානසික රෝග බවට පත් වෙලා. මනස නරක් වෙනකොට විශේෂයෙන් මනසේ අනිත්‍ය ගැන අමනාපය ඇති වෙනකොට හිතේ උද්දච්ච කුකුච ඇති වෙලා හිතේ විසිරුණු බව, තමන්ගෙන් සිදුවෙච්ච අඩුපාඩුකම්, තමන් කරපු කියපු දේවල් වල තියෙන අඩුපාඩුකම් මේව මතක් වෙලා හුඟා දුකට පත් වෙන ලෝක මිනිස්සු. ඒ නිසා අද මනෝවෛද්‍ය විශේෂඥවරු මානසික ආතතියදී දුරු කර ගැනීමේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වල ප්‍රධාන ට්‍රීට්මන්ට් එකක් විදිහට සඳහන් කරන්නේ මෙන්න මේ මෛත්‍රී භාවනා වැඩිම. ඒ නිසා පින්නතුනි මේන් ඉදිරියට යන්න මේත් එක සමාජ ජීවිතේ විශාල පරිවර්තනයක් තමයි දැක ගන්න පුළුවන්. මේ ජීවිතයේම එන්නෙනම ලස්සන කරගන්න පුළුවන්. මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා තමයි පින්නතුනි අපට අපේ ජීවිතේ ලස්සන කරගන්න, හිත අලංකාර කරගන්න තියෙන ක්‍රියාවන් විදියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් මේ අප සඳහන් කළේ පින්නතුනි ලෝකයේ තුල ඉඳගෙන අපි සාර්ථක වෙන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමය තමයි මුලින්ම දේශනා කළේ. ඇයි ඒකට හේතුව? මේ ලෝකයේ ඉන්න හැම දෙනෙක්ම එක වගේ ඉහළම ප්‍රඥාවන්තයෝ නෙවෙයි. එනිසා බුදුහාඳුරෝ මහා ප්‍රඥාවෙන් යුක්ත වුණා වගේම උන්වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. ලෝකයේ කෙරෙහි මහා අනුකම්පාවෙන් කටයුතු කළේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේහි උන්වහන්සේ දැක්ක මේ ලෝකයේ මිනිසුන්ට තියෙන ප්‍රධාන අනතුර මොකක්ද කියලා. ඒ මොකද්ද? ඒ තමයි පින්නතුනි මරණයෙන් පස්සේ බොහෝ දෙනෙක් යන්නේ දුගතිගාමී තැන්වල. ඔබහලතිය තැමිට දවසකට ලෝක ජනගහණයෙන් මේ ලෙඩ රෝග තිබ්බත් නැති වුණත් විවිධ හේතු මත ලෝකේ දවසකට 160,000 විතර ප්‍රමාණයක් මරණයට පත් වෙනවා. වෙනත් විදියකින් කියනවා නම් පින්නතුනි, අපි හුස්මක් අරගෙන හුස්ම පහලට දානකොට ලෝකේ 5 දෙනෙක් 6 දෙනෙක් මිය ගිහිල්ලා. එවැනි ලෝකයක අපි මේ ඉන්නේ මිනිස්යන් විතරයි. අන්න ඒ මිය යන අයගෙන් බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමී තැන්වල ඉපදෙන්නේ. මෙන්න මේ අනුතුරින් අපිව බේරන්නයි බුදුහාඳුර අපට දේශනා කළේ හැකිතාක් දුරට දාන ආදී පින්දහම් කරන්න. ඒ විතරක් නෙවෙයි, ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ඡාග සම්පත්තිය, මෙන්න මේ කරුණු හැකිතාක් දුරට ජීවිතේ දිනු කරගන්න කියලා. පින්නොතින අද ජීවිතය ඊටාම සංකීර්ණ අවස්ථාවකයි ඔබත් මාත් මේ පසු වෙන්නේ. අද කෙනෙක් ලෙඩ වෙලා, විශේෂයෙන් මේ කොරෝනා වෛරසයෙන් ලෙඩ වෙලා රෝහල ගත වුණොත්, රෝහලේ ඉන්නකන් ඇතැමිට අපට ඒ ලෙඩා බලා ගන්න බලන්න යන්න පුළුවන් කමක් නැහැ. ඇතැමිට රෝගියා මිය ගියත් මේ රෝගයෙන් ඒ රෝගියාගේ ඒ ඥාතිවරයාගේ දේහය අපට දකින්න අද ලැබිලා නැහැ. පින්නොතින මෙන්න මේ අනතුර අපේ ජීවිතය ඉදිරියේ තියෙනවා. මේක අපි නිතර මතක තියාගන්න ඕන දෙයක්. අපි කොයිතරම් උගත් වුණත්, කොයිතරම් අපට ධනෙ තිබුණත්, කොයිතරම් දරුවන් ඥාතින් හිටියත්, කොයිතරම් ඉහළ රැකියාවක් කළත් අපිට මේ අවස්ථාවලින් මගහැරෙන්න බැරි වෙනවා. බොහෝ විට අපි අනිත් අයට මේ වෙන තත්ත්වයන්ට පත් වෙනකොට අපි බොහෝ සංවේගයකට පත් වෙනවා. අනේ අපොයි කියනවා. නමුත් පින්නොතින අපි අනිත් පැත්තෙන් අපි තේරුම් ගත යුතුයි අපේ ජීවිතය ඉරණමක් මේකයි කියලා. හෙට දවසේ අපේ ජීවිතය ඉරණම මෙහෙම වෙන්න පුළුවන්. එහෙම නැහැ කියලා කවදාවත් අපට සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මෙන්න මෙවැනි අවස්ථාවකට අපි මුහුණ දුන්නොතින් අපි කොයිතරම් දුරට ඒකට මානසික සූදානම්ද? ලෙඩවලෙක් තැන්වල තනියම ඉන්නකොට ඥාතිවරයෙක් දකින්නට, අහන්නට, කතා කරන්න බැරුව වෙන අවස්ථාවකදී අපට හිතට මෙනෙහි කරන්න කුසලයක්, භාවනාවක්, සතිපට්ඨානයක් අප පුහුණු පුරුදු පුහුණු කළා තියෙදි කියලා නිතරම බලන්න. එහෙම නැත්නම් පෙනුතුනි ඉක්මනින්ම මෛත්‍රී භාවනා වඩන්න, බුදුගුණ භාවනා වඩන්න, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ආනාපානසතිය, අනිත්‍ය සංඥාව මේ වඩල හැකිතාක් ඉක්මනින් සූදානම් වෙන්න මේකට. වෙන සූදානමක් නැහැ පින්නතුනි. අපි කොච්චර බලාපොරොත්තු වුණත් බාහිරින් අපට නියම සැනසීමක් නැහැ, පිළිසරණක් නැහැ. අප විසින්ම මේ පිළිසරණ සදාගත යුතුයි. අන්න ඒ නිසා මේ අපට ලැබෙලා තියෙන අවස්ථාව පින්නතුනි ඊටම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේක මගහැරගන්න එපා. අපි මානසිකව නිරෝගීව නම් අපි කොයිතරම් කායිකව රෝගී වුණත් අපට ගැටලුවක් නැහැ. නමුත් පින්නතුනි කොයිතරම් අපි කායිකව නිරෝගී වුණත් අපි මානසිකව රෝගී නම් මානසික රෝහලක නම් අපි ඉන්නේ. ඇතැමිට අපි අවුරුදු 100ක් ජීවත් වුණත් පින්නතුනි අපේ මනස අපට ඒ කර්මුණකට ගන්න බෑ, කුසලයකට ගන්න බෑ. අන්න ඒ නිසා අපට තියෙන ලොකුම රැකවරණය තමයි අපේ මානසික නිරෝගීතාවය. ඒ නිරෝගීතාවය ඔබට තියෙනවා. ඔබට මේ දහමහලා තමන්ගේ හිත දිනු කරන්න පුළුවන්, හිත කුසලයකට යොමු කරන්න පුළුවන්. මෛත්‍රී භානාව, අනිත්‍ය සංඥාව, අසුභ සංඥාව, අනාත්ම සංඥාව මේව අපට වඩන්න පුළුවන්. මේක තමයි අපට තියෙන ලොකුම භාග්යය. නමුත් පින්නතුනි දැඩි මානසික අක්‍රමිකතාවයකට පත් වුණොත් අපට මේ දේ කරන්න බැරි වෙනවා. භාවනාවත් තියාපේ නොතුනි බණක් අහන්නටවත් බැරි වෙනවා. බණක් අහන්න නෙවෙයි ඇතැමිට තමන්ගේ ඇඟේ තියෙන ඇඳුමවත් පාලනය කරන්න බැරි වෙනවා. එවැනි මට්ටමට අපට මානසික දුර්වල වෙන්න පුළුවන්. නමුත් ඔබත් මාත් හුඟක් වාසනාවන්තයි. අපිට කොයිතරම් ලෙඩ දුක් තිබුණත්, කොයිතරම් අපි මහලු වුණත් අපි මානසිකව තාම නිරෝගී. අන්න ඒ මානසික නිරෝගීතාවය නිසාම අපට ධර්ම ශ්‍රවණය කළා අපේ ජීවිතය ඉහළම මට්ටමට ගන්න පුළුවන්. අන්න එතෙන්දි පින්නතුනි අපි මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරලා ලෞකික කුසලයේ දිනු කරගන්න විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ සුවිශේෂී කාරණයක් අපට දේශනා කරන්න. ඒ තමයි ප්‍රඥාව ලබන ක්‍රමය. මේ සංසාර චක්‍රයේම දුකෙන් නිදහසන ක්‍රමය දේශනා කරන්නයි බුදුහාඳුර කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. අන්න එහිදී මහලු වීමේ දුක, මරණ දුක, ඒ වගේම නැවත ඉපදීම නැමැති දුක, මෙන්න මේ ජරා, මරණ, ජාති කියන මෙන්න මේ දුක් සමුදායෙන් නිදහසනටයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ වගේම අපේ ඊටාම ප්‍රියමනාප කෙනෙක් වෙන් වෙනකොට අපේ හිතට ඇතිවන මානසික දුකෙන් අපව නිදහස් කරගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. මෙන්න මෙතෙන්දි පින්නතුනි අපට අර කම්මසගත සමාධියට ඉක්මවල ගිහිපු තවත් ඉහළ සමාධියක් අවශ්‍ය වෙනවා. මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අත්ථේ භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා කාරණයක්. අර කම්මස්සගත සම්මාදිට්ඨි ඉක්මවල ගිහිපු ආර්ය වූ, අනාශ්‍රව වූ, ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් වූ, නැත්නම් ආරියෂ්ටාංග මාර්ගයේ අංගයක් වූ සම්මාදිටියක් තියෙනවා. ඒ තමයි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. පින්වතුනි, මෙන්න මේ අවබෝධයට තමයි අපි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. මේ අවබෝධය තමයි අපි ලබන්නට ඕනේ. පින්වතුනි, දැන් අපි කල්පනා කරලා බලන්න වටිනවා අපි දැනට ගත කරන ජීවිතය මොකක්ද කියලා. දැනට ඔබ ඇසෙන් රූපයක් දකිනකොට, දැන් මේ බණ කියන හාමුදුරුවෝ ඔබ බලාගෙන ඉනකොට ඔබට හිතෙන්නේ මේ මොහොතේ මා ඇසෙන් මේ රූපය දකිනවා, මේ මොහොතේ මේ හාමුදුරන්ගේ බණ අහනවා කියලයි ඔබට හිතෙන්නේ. ඒක සම්මුති සත්‍ය අනුව හරි පින්වතුනි. නමුත් පරමාර්ථ සත්‍ය අනුව බලනකොට ඒක ඊට වඩා හුඟක් වෙනස්. ඔබ මේ බණ අහනකොට මොකද්ද වෙන්නේ? මුලින්ම ඔබට ඇසට වර්ණ රූපය එනවා. වර්ණ රූපය එතනම නිරුද්ධ වෙලා මේක හඳුනා ගන්නකොට ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, ඊළඟට මනෝ ධාතුව, විපාක මනෝ විඥාන ධාතුව කියන මේ අවස්ථා ගාන පසුකල ගිහිලා තියෙනවා. පසුකල ගිහිලා අපි හඳුනා ගන්නකොට හඳුනාගන්නේ පින්නතුනි, මේ හාමුදුරු කෙනෙක් කියලා නෙවෙයි, මේ බාහිර කෙනෙක් ඉන්නවා කියලා ඔබ හඳුනාගත්තත් හඳුනාගන්නේ කොහොමද? මනෝ විඥාන ධාතුවෙන්. මනෝ විඥාන ධාතුවෙන් හඳුනා ගන්නකොට අර මුල් අවස්ථා ගානක් හිතේ වේගවත් පසු වෙලා ගිහිලා තියෙනවා. මුලින් තිබිච්ච ඇස, රූපය, චක්කු විඥානේ, චක්කු සම්පස්සය, ඊළඟට මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව කියන මේ විපාක මට්ටමේ තියෙන අවස්ථා ගානක් පසු කරලා ගිහිල්ලා අපි නව කර්ම විදියට ස්කන්ධ පංචකයක් නැත්නම් උපාදාන ස්කන්ධ පංචකයක් හදාගත් අවස්ථාවේ තමයි මේ බාහිර රූපයක් තියෙනවා කියලා අපට පේන්නේ. ඒ බාහිර රූපයක් පේනවා කියන අවස්ථාව වෙනට පින්නතුනේ අර මුලින් ලැබිච්ච අත්දැකීම මුල් කරුණට ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි හිතන්නේ මේ දැන් බණ කියන හාමුදුරුවෝ මට පේනවා කියලා. නමුත් පින්නතුනේ මේක අපි යථාර්ථය නොදැන ගත්තොත් මොකද්ද වෙන්නේ? අපි ඇහැට පේන රූපයේ බාහිර ඇතේ කියලා හදලා ඒ රූපයට අදාළ වූ අපේ අතීත සංස්කාරات එක්ක සම්බන්ධ කරගෙන මේ පුද්ගලයෙක් කියලා, සත්වයෙක් කියලා, යම්කිසි කෙනෙක් කියලා අපි නිර්මාණය කරගන්නවා. ඒ නිර්මාණය කර ගැනීමත් එක්ක මොකද වෙන්නේ? ඒ දේ වෙනස් වෙනකොට ඊට අනුරූපව අපේ තියෙන අභ්‍යන්තර ආකල්ප අනුව අප දුක් සැප විඳිනවා. කනට ශබ්දයක් ඇහෙනකොටත් මේක ඇපිනොතුනි. අපට කණෙන් ශබ්ද හඳුනා ගන්න බෑ. කනට වෙන්නේ ඒ ශබ්දයේ මූලිකව කනට පතිත වීම විතරයි. ඒ ශබ්දයේ ශබ්දයක් කියලා හඳුනා ගන්නකොට, එහි ආකාරය හඳුනා ගන්නකොට අපි හඳුනාගන්නේ මනෝ විඥාණයෙන්. එතකොට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන එකටත් ගත්තොත් ඒ මූලික අවස්ථාව පින්නතුනි ලැබෙන්නේ අතීත කර්ම වලට විපාක විදියට. ඒකට කියනවා විඥාන චර්යා කියලා බුදුදහමේ. මේ මුල් අත්දැකීම පින්නතුනි එතනම හටගෙන ඒ විඥාණයත් ඒ අත්දැකීම සඳහාම වැයවෙල යනවා. අපට අතීත අත්දැකීමේ පිහිටලෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ඊටාම ෂණික අවස්ථාවක්. නමුත් නැවත නැවත ඉන්ද්‍රිය අප ලෝකයේ සමග විවෘත වීමත් එක්ක මේක යලි යලි සිද්ධ වෙන නිසා අපි හිතන්නේ මේක අඛණ්ඩව තියෙනවා කියලා. නමුත් පින්නතුනි ඇත්තටම මොකද්ද වෙන්නේ? ඇත්තටම අපි මේ ඇසෙන් දකින රූපයට අපට ඇත්තටම ළඟා වෙන්න බෑ. කනෙන් දකින ශබ්දයට අපිට ළඟා වෙන්න බෑ. ළඟා වෙනකොට ඒක මුල් අවස්ථාව නිරුද්ධ වෙලා ගිහිල්ලා. ඔබ අහලා ඇති ඇතැම් සත්‍යයන්, ඇතැම් ගවයන්, ඇතැම් ඩස්සයන් ඔවුන් කරත්තවල බඳිනකොට ඔවුන්ගේ මුහුණ ඉදිරිපිට කැරට් අලයක් නැත්නම් මොකක් හෝ කෑමක් බඳිනවා. ඇයි බඳින්නේ? මේ සතා ඉක්මනටම දුවනෝ ඒ ආහාරය කන්න. නමුත් කවදාවත් ඒ සතාට ඒ ආහාරයට ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. පින්නොතින අන්නේ වගේම තමයි. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශ්වාස කරනවා නම් අපේ ජීවිත යථාර්ථයත් මේකයි. මොකද යථාර්ථය? අපට කවදාවත් පින්නොතින ඇසෙන් දකින රූපයට ළඟා වෙන්න බෑ. ඒ රූපය අපට අපි අල්ලනකොට ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වෙලේක හඳුනා ගන්නකොට හඳුනාගන්නේ ඒක කාය සම්පස්යෙන් නෙවෙයි, ඒක චක්කු සම්පස්යෙන් නෙවෙයි, අපි හඳුනාගන්නේ මනෝ සම්පස්යෙන්. මනෝ සම්පස්යෙන් හඳුනා ගන්නකොට පින්නතුනි ඒක මුල් අවස්ථාව නිරුද්ධ වෙන අවස්ථාවක තමයි අපි මේ හැම අවස්ථාවකම ඉන්නේ. ඒ නිසා ඈත දෙයක් නෙවෙයි පින්නතුනි, ඔබ ඉදිරිපිට තියෙන දෙයක් වුණත් ඔබට ඒක ළඟා වෙන්න කවදාවත් පුළුවන් කමක් නැහැ. පිනුතුන් අහල ඇති මේ ලෝකයේ සමහර ඈත ග්‍රහලෝක තියෙනවා ඉතාම දිග කාලයක් තියෙන ඈත ග්‍රහයන්. ඇතැමිට ආලෝක වර්ෂ 100 ගණනක් ගත වෙන සමහර ග්‍රහලෝකට ළඟා වෙන්න. සමහර ගැලැක්සීස් වලට ළඟා වෙන්න ආලෝක වර්ෂ මිලියන ගණනක් යනවා. පිනුතුන් එහෙම හරි ගිහිල්ලා සාමාන්‍ය සම්මුති ලෝකයකට ළඟා වෙන්න පුළුවන්. නමුත් පිනුතුනේ පරමාර්ථ ලෝකයේදී ඒ ආලෝක වර්ෂ 100 ගණනක් තියෙන ඒවට නෙවෙයි. මේ මොහොතේ ඉස්සරහා තියෙන දෙයටවත් පින්නොත්නි අපිට කවදාවත් ළඟා වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපට දුකේ නෑයි. අපි යමක් අහපෝ, දැකපෝ, ගඳ සුවඳ දැකපෝ, රස විඳපෝ, ස්පර්ශ ලැබපු දෙයකට අපිට දුකක් ඇති වෙනවා නම් දුකක් ඇති වෙන්නේ ඇයි? දුකක් ඇති වෙන්නේ පින්නොත්නි අපට ඒ දේ මේ මොහොතේ තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්න අපේ නොදැනීම නිසා, අපේ අවිද්‍යාව නිසා. ඔබ යම් කිසි දෙයක් ගැන සිහිපත් කරන්න, ඔබේ ඥාතිවරයෙක් ගැන, දේපලක් ගැන, යම් කිසි අත්දැකීමක් ගැන මතක් කරලා බලන්න. ඒ මතක් කරන හැම වෙලාවෙම පින්නොතනේ අපට ඒක පේන රූපයක් එක්ක. ඔබේ දරුවෙක් ගැන, ඔබේ අම්මා තාත්තා, නැත්නම් ඔබ හිටපු ශ්‍රී ලංකාවේ හිටපු ගෙදර, ඔබ ගියපු පාසල, මේ කුමන හෝ දෙයක් ඔබ සිහි කරනකොට ඔබට ඒක මතක් වෙන රූපයකුත් එක්ක. ඔබට බැනපු කෙනෙක් මතක් කරන්න, ඔබ ඊටාම කැමති කෙනෙක් මතක් කරගන්න, ආදරය කරපු කෙනෙක් මතක් කරන්න. ඒ හැම වෙලාවෙම ඔබට ඒක මතක් වෙන රූපයත් එක්ක. රූපයත් එක්ක මතක් වෙනකොටම අපට හිතෙන ඒ රූපය මේ මොහොතේ බාහිර ලෝකේ තියෙයි කියලා. ඇත්තටම පේනොත්නේ මේ මොහොතේ බාහිර තියෙද ඒක? බාහිර රූපයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ. එහෙම කිව්වොත් ඒක උච්ඡේද දෘෂ්ටිය යනවා. බාහිර රූපයක් තියෙනවා. නමුත් ඒක තියෙන්නේ පේනොත්නේ ඒ ස්පර්ශ කරන මොහොතේ විතරයි. ඒ ස්පර්ශ කරන මොහොතෙහි ඒක දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒකට කියනවා න පංච විඤ්ඤේහි කේනචි ධම්මේ න පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා කියලා. මේ ඇස කන නාසය දිව ශරීරය කියන පංච විඤ්ඤාණයන්ගෙන් කිසිම දෙයක් දැනගන්න බෑ. හුදෙක් ඒ අරමුණ පතිත වීම විතරයි වෙන්නේ ඉන්ද්‍රියට. ඒක හඳුනාගන්නේ මනෝ විඤ්ඤාණයෙන්. සබ්බේ ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුය කියන්නේ මේකයි. පින්නතුනි මෙන්න මේ යථාර්ථය අපි නොදැන ගත්තොත් බාහිර දේවල් ඇතැයි කියලා අපට નિરાයාසෙම මනසට එනවා. ඒ දේ වෙනස් වෙනකොට ඒ අනුව අපට දුක් සැප විඳින සිද්ධ වෙනවා. ඒ නිසා පින්නතුනි ඇත්තටම අපේ ජීවිතේ මොකද වෙන්නේ? අපේ ජීවිතේ මුලින්ම වෙන්නේ ස්කන්ධාසාද ඉන්ද්‍රිය වලින් එක ඉන්ද්‍රියයි එක විට ක්‍රියාත්මක වන්නේ. ඒකෙන් ස්කන්ධ පංචකයක් හටගන්නවා. හටගත්තු දේතනම නිරුද්ධ වෙනවා. ඊටාම ශනිකව අපි නිතරම පින්නතුනි ඉන්නේ මනෝ විඥාණයෙන් මේ ඉන්නේ. ධර්මයේ පැහැදිලි කරන වැඩි දෙයක් තියා පින්නතුනි අපට මේ පංච විඥාණයෙන් ඇවිදින්නවත් බෑ කියලා. අපට කෑමක් රස විඳින්න, රූපයක් බලන්න, පුද්ගලයෙක් ඇසුරු කරන්න වැඩි දෙයක් තබා පින්නතුනි නිදා ගන්නවත් බෑ අපට මේ පංච විඥාණයෙන්. අපි නිදාගන්නෙත් මනෝ විඥාණයෙන්. එතකොට අපි හැම මොහොතෙම මේ පංච විඥාණයෙන් අපි ඉන්නේ. නමුත් ඒ පංච විඥාන යථාර්ථය නෙවෙයි, අපි ඇත්තටම මනෝ විඥාණයෙන් ඉන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ විඥාන චර්යා විදියට. මේකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අර මුලින්ම ලැබෙන අත්දැකීම දුක්ඛ සත්‍ය. ඒ දුක්ඛ සත්‍ය පිරිසිදුන දැන නොගත්තොත් ඒක සමුදය සත්‍යයක් බවට යනවා. ඒක දුකට හේතුවක් කරගන්නවා. ඒක පංච උපාදානයක් කරගන්නවා අපි. ඒකට කියන්නේ අඥාන චර්යා කියලා. අර හටගත්තු පිරිසිදු ස්කන්ධ පංචකය අපි නිසිසේ අවබෝධ කර නොගත්තොත් ඒකම අපි අවිද්‍යාවෙන් බලනවත් එක්කම ඒක මේ මොහොතේ ඇති දෙයක් විදිහටයි පේන්නේ. පින්නතුනි ඊටාම සරල උදාහරණයක් කියන්නම්. ඔබ කෑම ටිකක් අනුභව කරනකොට, ඔබ පිඟානේ දාගෙන කෑම ටිකක් අනුභව කරනකොට, ඔබට කටට රස දැනෙනකොට, ඔබට හිතල තියේද මේ කෑම ටික රස දැනෙන්නේ දැන් මේ මොහොතේ දිවේ තියෙන නැත්නම් කටේ කෙලත් එක මිශ්‍ර වෙලා තියෙන කෑම ටිකේ කියලා ඔබට හිතලා තියේද? පින්නතුනි පිඟානක කෑම ටිකක් අපි කනකොට අපිට නිතරම මොකද හිතෙන්නේ? අනේ මේ පිඟානේ තියෙන බත් ටික, වෑංජන ටික, කේක් කෑල්ල, මේ පළතුරු ටික හරි රසයි කිය කිය ඒ පිඟානේ දේ බලල නේද ඔබ කන්නේ? ඇත්තනම පින්නතුනි මේ මොහොතේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමද? ඒ මොහොතේ රස දැනෙන පිඟානේ තියෙන කැම නෙවෙයි පිනතුනි. ඒ මොහොතේ රස දැනෙන දිවේ තියෙන රස. තවත් ගැඹුරට ගියොත් මේක ඒකත් නෙවෙයි ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා ඒ මනෝ විඥාණයෙන් තමයි අපට රස එන්නේ. නමුත් අපට කවදාවත් හිතිලා නැහැ ඒක හිතෙන්නේ මේ පිඟානේ තියෙන කෑම තමයි මේ රහ කියලා. ඔබේ gedara සීතකරණය මතක් කරලා බලන්න. නිකමට බලන්න ඔබේ gedara සීතකරණේ ෆ්‍රිජ් එක. මතක් කරනකොට ඔබට පේන්නේ මතක් වෙන්නේ ලයිට් පත් වෙලා තියෙන සීතකරණයක්ද ලයිට් ඕෆ් කරපු සීතකරණයක්ද? ඔබේ නිවසේහි ඔබේ ෆ්‍රිජ් එක සීතකරණ ඔබට මතක් වෙනකොට මතක් වෙන්නේ ලයිට් පත් වෙන ෆ්‍රිජ් එකද ලයිට් ඕෆ් කරපු ෆ්‍රිජ් එකද? නිතරම මතක් වෙන ලයිට් පත් වෙන එකක් නේද? ලයිට් එක පත් වෙන එක එක තට්ටුවේ මෙන්න මේ දේවල් තියෙනවා කියලානේ සිහිපත් වෙන්නේ. ඇත්තටම පින්නතුනේක මතක් වෙනකොට ඔබේ ගෙදර සීතකරණ ලයිට් පත් වෙලාද? එහෙම වතේ. ඇතැමිට වෙන කෙනෙක් කරලා නම් පත් වෙලා තියෙන පුළුවන්. හැබැයි ඒත් පින්නතුනේ ඒ උණක් තියන්නේ ඔබ ඒ දැකපු අවස්ථාවේ තියෙන පින්තූරේ නෙවෙයි. ඔබ දැන් සිහි කරන්නේ ඇත්තටම දැන් තියෙන ෆ්‍රිජ් එක නෙවෙයි. දැන් තියෙන සීතකරණේ ඔබ සිහි කරන්නේ ඔබේ මනසින් ඒ අවසාන වතාවට දැකපු සීතකරණය තමයි ඔබට මතක් වෙන්නේ. ඒ මතක් වෙන අවස්ථාවේදී බලන්න පින්තුනි ඒ මුලින් දැකපු ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සේකනේ මුල් හේතු ටික මේ මොහොතේ තියෙනවද එහෙම? මේ මොහොතේ පින්නතුනේ ඒක සැබෑ ලෝකේ නැව නිරුද්ධ වෙලා අවසන්. අන්නේ වගේම තමයි පින්නතුනේ ඔබ ඔබේ දරුව ගැන හිතුවත් වෙන ඕනම දෙයක් ඔබ මතක් කරලා බලන්න අතීතයේ සිදුවීමක් විතරක් නෙවෙයි පින්නතුනේ. ඔබට හිතෙන මේ අතීතයේව නිරුද්ධ වෙලා ඉවරයි. හැබැයි දැන් තියෙනකනම් පේනවා කියලා හිතෙන්නේ නේද? පින්නතුනේ දැන් මේ ඔබ හාමුදුරු දිහා බලන අත්දැකීමත් අවුරුදු 100කට කලින් දැකපු එකයි අතර වෙනසක් නැහැ. දැන් මේ පේන හාමුදුරුවත් ඔබ හඳුනාගන්නකොට හඳුනාගන්නේ කොහමද? ඔබට හිතෙන චක්කු විඥාණයෙන් කියලා. නමුත් පින්නතුනේ හඳුනාගන්නේ මොකෙන්ද? හඳුනාගන්නේ මනෝ විඥාණයෙන්. පින්නතුනේ අපේ කොච්චරනම් ජීවිතේ මේ යථාර්ථය හිතලා තියෙනවද? ඔබ හිතේ ඇතැමිට ඔබ හුඟක් උගත් කෙනෙක් ඉහළ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගත්තා. ඉහළම ස්ථානයකින් ඔබේ මාස්ටර් ඩිග්‍රිය නැත්නම් ඩොක්ටරේට් එක ගත්ත කියලා ඔබ හිතන් ඉන්නේනේ. ඔබ හුඟක් බුද්ධිමත් කෙනෙක්. ඉතාම සියුම් දේවල් අධ්‍යයනය කළ රිසර්ච් කළ තියෙනවා. ග්‍රහලෝක ගැන දන්නවා. නැත්නම් වෛරස් ගැන දන්නවා. නැත්නම් කම්පියුටර් සයන්ස් ගැන දන්නවා. ග්‍රහලෝක ගැන දන්නවා. එහෙම කියලා නේද ඔබ හිතන් ඉන්නේ? පින්නොතුනේ බලන්න ඇත්තටම අපි ප්‍රඥාවන්තද කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය ප්‍රඥාවන්තම කෙනා කවුද පින්නතුනි? බුදුහාමුදුර හැරුණකොට. බුදුහාමුදුර හැරුණකොට ඒ කාලේ හිටිය ප්‍රඥාවන්තම කෙනා තමයි සරියුත් හාමුදුර. සරියුත් හාමුදුරන්ට තිබුණ ප්‍රඥාව කොහමද? පින්නතුනි ඒ කාලේ ඉගෙන ගන්න තියෙන සියලුම ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න තිබුණ උන්වහන්සේ ත්‍රිවේද පාරගත ත්‍රිවේදයේ කෙළවරට ගිහිපු බ්‍රාහ්මණ වංශිකයෙක් වූ. ඒ කාලේ තිබිච්ච භෞතික විද්‍යාව නක්ෂාස්ත්‍රය, ජ්‍යොතිෂය, ලක්ෂණ ශාස්ත්‍රය, ග්‍රහ තාරකා විද්‍යා, ලක්ෂණ ශාස්ත්‍රයේ මේ සියලුම දේවල් ඉගෙන ගත්ත කෙනෙක්. දැන් කාලේ හැටියට නම් ඩොක්ටරේට් 50ක් විතර ගත්ත කෙනෙක්. ඒ විතරක් නෙවෙයි. සරියුත් හාමුදුරුව ගැන නුවණ ගැන කියනවා පින්නතුනි එක කල්පයක් තුල වැහැපු වැහිවල වැහි බිඳු ගණන උනත් සරියුත් හාමුදුරුවන්ට සංඛ්‍යාත්මකව කියන්න පුළුවන් කියලා. ඒ තරම් ප්‍රඥාවන්ත තිමිච්ච කෙනෙක් උනත් පින්නතුනි මේ යථාර්ථය අවබෝධ කරගත්තේ නැහැ. අවබෝධ කරගත්තේ කොහොමද? දාසජි හාමුදුරන්ගෙන්. මෙන්න මේ යේ ධම්මා හේතුප්පවවා තේ සං හේතුන් තථාගතවාහ කියන මේ බුදුබණ ඇහුවට පස්සේ තමයි මේ ලෝකයේ අතරතේ තේරුනේ. මේක තේරෙච්ච සරියුත් හාමුදුරෝ අරස්සජි හාමුදුරන කොයිතරම් ගරු කිරීමක් කළාද? පින්නතුනි උන්වහන්සේ පිරිනවන් පානකම්ම උන්වහන්සේ හැමදාම සැතපුනේ අස්සජි හාමුදුරෝ ඉන්න දිහාවට හිස දාලා. ඇයි එහෙම කළේ? අච්චර දැනුමක් තිබිච්ච කෙනෙකුට මේ යථාර්ථය වෙන කෙනෙක්ගෙන් අහන්න බැරුණු මුලින්ම අසා දැනගත්ත අස්සජි හාමුදුරන්ගෙන් ඒ අස්සජි හාමුදුරන කරන කෘතඥතාවයක් විදියට පින්නතුනි අර විදියට ඒ අස්සජි හාමුදුරන දිසාවට ඉස දාලයි සරියුත් හාමුදුරෝ මේ ධර්මසේනාධිපති අග්‍රශාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ කටයුතු කළේ. ඇයි පින්නතුනි? හේතුව මේ. අපට යම් යම් ආයතන වලින් පාසල් වලින් කොලෙජස් වලින් යුනිවර්සිටිස් වලින් අපිට යම් යම් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ ඔක්කොම දේවල් ඉගෙන ගන්නේ මොනවද පින්නතුනේ? මේ ලෝක සම්මත දේවල් ලෝකයේ තුල මේ නිරුද්ධ වෙච්ච දේවල් ඇතයි කියලා ආකල්පෙන් ඒක තියෙන දෙයක් හැටියට තමයි පරීක්ෂණ කරන්නේ. ඒ කිසිදු දෙයකින් පිනතුණි ජරා මරණ දුක නිදහස් වෙන්න බෑ. අපිට කීයක් හරි හම්බ කරගන්න පුළුවන්. සුගෝභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්, යුතුයකම් ටික කරගන්න පුළුවන්, ආහාර පාන ආදිය ටික උපයා ගන්න පුළුවන්. නමුත් ඊට වඩා ලොකු දෙයක් පිනතුණි ඒ දෙන් අපිට කරන්න බෑ. වැඩි වුණොත් පින්කමක් කරගන්න පුළුවන් ඒ ටිකෙන්. නමුත් මේ ප්‍රඥාව ලබා ගන්න නම් පිනතුණි මේ තථාගත සද්ධර්මය අපි ශ්‍රවණය කරන්නට ඕන. එහෙනම් අපේ ජීවිතය කියන්නේ මොකද්ද? අපි ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට පහසක් ලැබෙනකොට, ශරීරයට පහසක් එනකොට, හිතට අරමුණක් එනකොට, පින්නතුනේ අපේ කල්පනා කළ බලන අපේ ජීවිතයේහි කොයිතරම් දුරට මේ යථාර්ථය අපි හිතලා තියෙනවද? අපේ ඇසට රූපයක් පේන අවස්ථාවකදී ඔබ හිතලා තියේද මේ පේන්නේ ඇහින් නෙවෙයි මනෝවිඥාණයෙන් කියලා? ඒ විතරක් නෙවෙයි, ඒක මනෝවිඥාණයෙන් දකිනකොට මුල් ඒ අවස්ථාව නිරුද්ධ වෙලා තියෙන කියලා ඔබ හිතලා තියෙනවා ජීවිතේ. පින්නතුනි මෙන්න මේක තමයි බුදුහාඳුර අන්ධකාරය කියලා දේශනා කළේ. අන්ධකාර කියලා සූත්‍රයක් තියෙනවා. නිරෝගේ දැඩි අන්ධකාර තියෙන ස්ථානයක් තියෙනවා. ඒකට කියන්නේ බ්ලැක් හෝල් කියලා දැන් සාමාන්‍ය වර්තමාන ව්‍යවහාර විදියට. මේකට කියන්නේ බුදුදහමෙහි අන්තරීක්ෂ අගා කියලා. ලෝකේ සමහර ස්ථාන තියෙනවා සූර්යාලෝකයේ නොවැටෙන ස්ථාන. සූර්යාගෙන් වැහිලා සමහර තැන් අන්ධකාරය තියෙන ස්ථාන තියෙනවා. සමහර වාතයම කොටස් වෙන්න පුළුවන්, නැත්නම් සම්පූර්ණම ග්‍රහයන් වෙන්න පුළුවන් අන්ධකාරයම තියෙන ග්‍රහලෝක තියෙනවා. මේ ග්‍රහලෝක ඉතාම දීර්ඝ කාලයක් දැඩි අන්ධකාරයෙන් තියෙනවා, කිසිම ආලෝකයක් නැහැ. බුදුහාමර සඳහන් කරන මෙන්න මේ ස්ථානයටත් වඩා ජීවිත අන්ධකාරයක් තියෙනවා. ඒ මොකද අන්ධකාරය? මේ අන්ධකාරය තමයි මෙන්න මේ යථාර්ථය දන්නේ නැති අන්ධකාරය කියලා. මෙන්න මේ අන්ධකාරයෙන් මුදවන්නයි පින්තුනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ. එතකොට යම් තාක් අපි ජීවිතයේ දුකක් සැපක් කියලා දෙයක් අද විඳලා තියෙනවා නම්, ඒ විඳලා තියෙන්නේ මෙන්න මේ ස්පර්ශයේ නිරුද්ධ වෙච්ච තැනක. ඒ ස්පර්ශය ඇතයි කියලා අරගෙන තමයි අපි මෙතෙක් කලක් මට ඥාතිවරයෙක් ඉන්නවා, මට රැකියාවක් තියෙනවා, මට යම් යම් දේවල් තියෙනවා, මට යම් කිසි කෙනෙක් මං ගැන හොඳ කිව්වා, මට බැන්නා, මේ කුමන හෝ දෙයක් අපි ජීවිතයේ සඳහන් කරනවා නම්, ඒ සඳහන් කරන හැම අවස්ථාවකම අපි එහෙනම් කොහොමද කළ තියෙන්නේ? ඒක කළ තියෙන්නේ මෙන්න මේ අවිද්‍යාවෙන්. ඒ නිරුද්ධ වෙච්ච අතීතය දන්නේ නැතුව මේ මොහොතේ හිතියන දෙයක් විදිහට තමයි අපි 얘ගෙන විවේචනය කළ තියෙන්නේ. 얘ගෙන හොඳ කියලා තියෙන්නේ. 얘ගෙන දොස් කියුණාන් දොස් කියලා තියෙන්නේ. එතකොට පින්නොතින කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ යථාර්ථය දැනගත්තට පස්සේ එහෙනම් කෙනෙක් කතා නොකර ඉඳීවිද? එහෙනම් ඇස් දෙක පියාගෙන ඉඳීද? යා බොහොම අකර්මණ්‍ය කෙනෙක් වේද කියලා ඔබට හිතෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ පින්නතුනි. මේ යථාර්ථයේ දැකලා අපට ඒක කතා කරන්න පුළුවන්. කතා කරනකොට තමයි සිහින් ඉන්නවා මේ කතා කරන අවස්ථාවේදී තමන් ඉන්නේ මනායතනය ධර්මායතනය ඔස්සේ තමයි මේ ජීවිතය ගත කරන්නේ කියන එක තමන් දන්නවා. එහෙම කතා කරන වෙලාවකදී පින්නතුනි අපේ හිතට රාගයක්වත් ද්වේෂයක්වත් මෝහයක්වත් නැහැ. ඉතාම ප්‍රඥාවෙන් ඒ සිද්ධිය විස්තර කරනවා. සිද්ධියක් විතරයි විස්තර කරන්නේ සත්ව පුද්ගල සංඥාවෙන් බැහැර වෙලා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ආත්මව 100 ගණක්, අතීත ආත්මව 100 ගණක් විස්තර කරන්නේ මෙන්න මේ යථාර්ථය නුවණින් දකිමින්. නමුත් වෙනොත් අපි යම් කිසි දෙයක් කරනවා නම් කරන්නේ මේ යථාර්ථය නොදැන අවිද්‍යාසගතව. මෙන්න මේ අවිද්‍යාසගතව තමයි අපි අපුඤ්ඤාවි සංඛාරයක් කරත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි පුඤ්ඤාවි සංඛාරයක් කරන්නේත් මේ අවිද්‍යාවෙන් ඉඳගෙන. ඒ වගේම අරූපාවචර ධ්‍යාන ලැබන ආනෙන්ජාවි සංඛාරයක් කරත් කරන්නේ මෙන්න මේ දේ අපේ නොදැනයි කරන්නේ. අන්න ඒ නිසා මේ සියල්ලක්ම අවිද්‍යාව පාදකයි. මේ සියල්ලක්ම සංසාර චක්‍රය තුල ඉන්නේ. මේ සියලුම දේවල් වලින් අපි භවය තුලයි වාසය කරන්නේ. අන්නේ භවයෙන් එහාට යන්නට අපට පුළුවන් කමක් නැහැ. ඒක කාම භවය වෙන්න පුළුවන්, රූප භවය වෙන්න පුළුවන්, අරූප භවය වෙන්න පුළුවන්. එයින් කාම භවය කියන්නේ මේ වටා පිටාවේ රූප ශබ්ද ආදී තියෙනවා කියලා හිතන ආකාරය. ඊළඟට රූප භවය කියලා කියන්නේ රූපාලෝක තත්ත්වෙම කියන්නේ. ඊට පස්සේ කිසියම් අරමුණක් සමත අරමුණක් ඇත්තේ කියලා අපි ගන්න ස්වභාවය. ආනිඤ්ඤාපි සංඛාර කියලා කියන්නේ අරූප ලෝකය කියලා කියන්නේ. බාහිර කිසිම රූපයක් නැතේ කියලා ගන්න ස්වභාවය. හැබැයි බාහිර කිසියක් නැතේ කියලා ගත්තත් ඒ නැතේ කියලා ගන්න අභ්‍යන්තර කෙනෙක් අභ්‍යන්තර පැතුමට පැනවිලා ඉන්නේ. ඔහු අභ්‍යන්තර ඇතේ කියලා ආත්ම සංඥාවෙන් ඉන්නේ. ඒ නිසා ඔහුත් මේ සංසාර චක්‍රයෙන් නික්මෙච්ච කෙනෙක් නෙවෙයි. එහෙනම් පින්වතුනි අපි කොහොමද ලෝකයේ දෙස බලන්නට ඕන? ඇසෙන් රූපය දකිනකොටම අපි දක්ෂ වෙන්නට ඕන මේක මනසින් දකින්නේ. ඒ දකින මනසත් ස්ථිර දෙයක් නෙවෙයි. ඒකත් ස්කන්ධ පංචකයක එකතුවක්. ඒ ස්කන්ධ පංචකියත් පෙරපසුන විහටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්නට අපි දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ තුලින් තමයි අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියන මට්ටමට එන්නේ. ඒ කිසිම දෙයක් නිමිති වශයෙන් නොගන්නේ. ඒ කිසිම දෙයක් ප්‍රණිදි වශයෙන් සුබ විදියට නොගන්නේ. ඒ කිසිම දෙයක් ඇතයි කියලා නොගන්න ශූන්‍යතාවයටපත් වෙන්නේ මෙන්න මේ අවබෝධයත් එක්ක. පින්නොතුනි මේක තමයි දුක නිදහසෙමුට දේශනා කරපු ඉතාම කෙටි විදියට දැක්වුවොතින් අපි සුතමෙන් අසා දැනගන්න කාරණය. හැබැයි මේක දැනගත්තට පින්නොතුනි දැනගත්තු පමණින් අපට දුක නිදහසන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් හැටියට ඔබ යම්කිසි තැනක ලිපිනයක් අරගෙන ඔබේ අතට ලිපිනය ගත්ත කියලා ලිපිනය බලලා ඉස්සරහා බලනකොට ඒ ලිපිනයේ තියෙන තැන බැලුවට ඔබට ඔබ එතෙන්ට ගිහිල්ලා නැහැ. ඔබේ ලිපිනය අරගෙන යන්නට ඕන අදාළ තැනට. අන්නේ වගේ ඔබ මේ ලිපිනය දැනගත් වෙලාවමේ මේකට කියන්නේ සුතමේ ඥානය කියලා. අන්න ඒ සුතමේ ඥානය නැවත නැවතත් සිහි කරන්න ඕන. ඒ සිහි කිරීමටයි චින්තාමේ ඥානය කියලා කියන්නේ. අන්නේ චින්තාමේ ඥානය සමති විදර්ශනා විදියට භාවනාමේ ඥානයක් විදියට වඩන්නට ඕන. එක පැත්තකින් සතිපට්ඨානෙ වඩන්නට ඕන. තමන්ගේ කය, වේදනා, සිත, සිතිවිලි ගැන හොඳට අවධානයෙන් ඉන්නට ඕන. ඒ ධර්මතාවල සමුදේවය දකින්නට ඕන. ඒ දැකීමට කියන සතිපට්ඨාන භාවනාව කියලා, විදර්ශනා භාවනාව කියලා. මෙන්න මේ සමති විදර්ශනා දෙක තමයි පින්නතුනි අපි මේ අසා දැනගත්තු දුකෙන් නිදහස් වෙන මාවත පිළිබඳ වූ පණිවිඩය යථාර්ථයක් බවට පත් කරගන්න වැඩපිළිවෙල. මුලින් අපට දැක්මක් තියෙනට ඕන, විෂන් එකක් තියෙනට ඕන. ඒකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨි පුරේ ජවන් කියලා කියනවා. ඒ සුතමේ ඥානෙදි ලැබෙන සම්මා දිට්ඨිය මුලින් යන්නට ඕන. හැබැයි ඒක පුහුණු කරනකොට සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ. සීලේ පිහිටලා අපට මිෂන් එක ඊට පස්සේ අපි ක්‍රියාවලිය මෙහෙවර සිදු කරන්න ඕන. ඒක තමයි සමත විදර්ශනා කියලා කියන්නේ. සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ. චිත්තං පඤ්ඤංච භාවයම් ආතාපි නිපකෝ භික්ඛූ සෝයිමන් විජඨේ ජඨං. සීලේ පිහිටලා සමත විදර්ශනා වඩන නැත්තම් චිත්ත භාවනා පඤ්ඤා භාවනා වඩන කෙනා මෙන්න මේ සංසාර ගැටලුවෙන් නිදහස් වෙනවා. ඔහු කොහොමද? යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඔහුට නාම රූප දෙක නිරුද්ධ වෙනවා. ඔහුට පටිගං රූප සංඥාච එත්තේ සා චිද්දතේ ජටං කියලා සඳහන් කරනවා. ඒ මොකද්ද වෙන්නේ පිනතුනි? නාම රූප දෙක නිරුද්ධ වෙනවා. නාම කියලා කියන්නේ සිත සිටිවිලි පැත්ත, රූප කියලා කියන්නේ භෞතික පැත්ත. මේ දෙකම අදාපි එකට ගැට ගහලා තියෙන්නේ. මේ දෙකම ඇති වෙලා නිරුද්ධ වෙනවා. දැනට නිරුද්ධ වෙනවා. නමුත් ඒක නිරුද්ධ වුණාට අපේ ලෝකයේ දෙක නිරුද්ධ වෙලා නැහැ. අපට ඒක තාමත් ඇති කරගෙන ඉන්නේ. ඉතාම සරල උදාහරණයක් කියන්නම්. අපි කණ්ණාඩියක් ළඟට යනවා. අපේ ගෙදර ඇති කරන සුරතල් සතත් එක්ක අපි කණ්ණාඩිය ළඟට යනවා. මූණ බලන කණ්ණාඩිය ළඟට, මිරර් එක ළඟට. එතෙන්ට ගිහිල්ලා අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අපි කොණ්ඩේ පීරගෙන එනවා. බලපැටියත් එක්ක ගිහිල්ලා අපි නැවත කණ්ණාඩියෙන් ඈතට යනවා. පින්නොතුනි බලන්න මේ අවස්ථාවේදී වෙනස. අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කොණ්ඩේ පීරගෙන එනවා. බලපැටිය කොණ්ඩේ පීරන්නේ නැහැ. ඉතින් බලපැටිය එක බලලෙනවා අපිත් එක්කම. බලපැටියයි අපේ අතරේ වෙනස මොකද්ද? අපි දන්නවා එතනින් එතනට යනකොටම රූපේ නිර්මාණය වුණේ, එතනින් එනකොට මේක නිරුද්ධ වුණා කියලා. නමුත් බලපැටිය හිතන්නේ කොහමද? බලපැටිය කණ්ණාඩිය පිටිපස්සට ගිහලා පුළුවන් නම් බලනවා ඒකේ කවුරු හරි ඉන්නවා කියලා. ආවත් තව තව ඒවිල බලනවා, ඇතැම් විට බුරනවා. ඒකේ ඉන්න කෙනත් එක ලොකු ගැටලුවක් දැන් මේ හිතේ තියෙනවා. ඇයි ඒ? යා හිතන්නේ ඔහු යන්න කලින් ඒකේ තිබුණ එතන, ඔහු ආවට පස්සෙත් කෙනෙක් එතන ඉතුරු වෙලා කියලා. පින්නතුනි අපි හිතන් එනවා අපි හුඟා බුද්ධිමත් කියලා නේද? බල්ල හුඟාක් මෝඩයි, අපි හුඟා බුද්ධිමත් කියලා අපි හිතන් ඉනවනේ. පින්නතුනි, පරමාර්ථ සත්‍යයේදී බලු පැටියයි අපි අතර කිසි වෙනසක් නැහැ. ඒ මොකද්ද? ඒ තමයි ඔබ දැකපු, අසපු, ගඳ සුවඳ විඳපු ඒ හැමදේම අර කණ්ණාඩි අර බලු පැටියට ඉන්නවා වගේ අපට ඔක්කොම ටික අපේ ලෝකේ ඉන්නවා. මෙන්න මේ ලෝකයම තමයි පින්නතුනි හැම වෙලාවෙම නිර්මාණය කරගන්නේ අපි. මේ ලෝකයම තමයි සිහිනදී අපට පේන්නේ. මේ ලෝකයම තමයි අපට මරණාසන්න වෙලාවේදී සිහිපත් වෙන්නේ මේ ලෝකයමයි. මරණාසන්න මොහොතේ පින්නතුනි පංච විඥාන අක්‍රිය වෙනවා. අපි සම්පූර්ණ මේ මනෝවිඥාණය. ඒ මනෝවිඥාණයෙන් ඉන්න අවස්ථාවේදී අපට අතීත රූප මේ ආත්මය විතරක් නෙවෙයි සසරගත ආත්මවල දේවලුත් අපට මතක් වෙනවා. මතක් වෙනකොටම අපි රූපයත් එක්ක හිත බැඳලා ඊට අනුරූප තැනක අපි ප්‍රතිසන්දි ගන්නවා. එහෙනම් මොකද වෙන්නේ පින්නතුනි? අපි ඇහැ කන ආදී ඉන්ද්‍රයන්ගෙන් ගත්තු අරමුණු ස්පර්ශ නිරෝධ වෙලා තියෙන නමුත් අපේ ලෝකෙට ඒක නිරුද්ධ වෙලා නැහැ. අපට තාම ඒක ඇති දෙයක් විදිහට තියෙන්නේ. අන්න ඒ නිසා ඕන වෙලාවක ඒක සිහිපත් කරන්න පුළුවන් විතරක් නෙවෙයි ඊට අදාළ අත්දැකීම් ටික විඳින්න පුළුවන් මට්ටමට අපි කර්ම භවය නිතරම සකස් කරගෙන ඉන්නේ. පින්නොතුනි මෙන්න මේක තමයි ජීවිතය අර්ථය කියලා කියන්නේ. ඒ නිසා අපට දුකෙන් නිදහස් වෙන අපට ඕන නම් සංසාර චක්‍රය තුලම ඉන්න කැමති නම් දැන් කරන විදියට දාන ආදී පින්දහම් කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේට දානය පූජා කළා, අම්මට තාත්තට සලකලා, මෛත්‍රී භානාවම ටිකක් කරගෙන ඉන්න, ශ්‍රද්ධා සීල ආදී ගුණ දහම් දිනු කරගෙන ඉන්න එකෙන් සුගතිගාමි වෙන්න පුළුවන්. හැබැයි යම්කිසි කෙනෙක් ඊටත් වඩා ඉක්මනට ගිහිල්ලා ප්‍රඥාව ලබා ගන්න කැමති නම් අර පින්කම් නොකරනවනේ ඒ පින්කම් එහෙම කරද්දී තමා දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළට දේශනා කරපු මේ ඥානය ප්‍රඥාව සම්මාදිට්ඨිය දහම් ඇස ලබා ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. අන්න එහෙම වුණොතින් තමයි පින්වත්නි අපි ලැබපු අධ්‍යාපනයේ ධනය මේ සියලුම දේ ප්‍රතිඵලය නිසසේ ගන්න පුළුවන්කම තියෙන්නේ. පින්වත්නි හිතෙන්න පුළුවන් ඔබ ලස්සන ගියක් තියෙනවා, හොඳට උපාධි තියෙනවා, දරුවෝ ටික හොඳට ඉගෙන ගන්නවා, හොඳ වාහනයක් තියෙනවා, ලස්සන ශරීරයක් ලස්සනට තියෙනවා, මං ජීවිතය ඔක්කොම සම්පූර්ණයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. පින්වත්නි මේ කිසිම දෙයක් අපේ ජීවිතයේ පරමාර්ථය නෙවෙයි. අපේ ෆයිනල් ගෝල් එක නෙවෙයි මේ කිසිම දෙයක්. අපි මේ ලෝකෙ ඉපදුනේ මේවට නෙවෙයි පින්වත්නි. මේවා අපට අවශ්‍ය නැහැ කියන එක නෙවෙයි. මේවා අවශ්‍යයි අපට. ડોක්ටරේට් එකක් නෙවෙයි පුළුවන් නම් දෙකක් ගන්න. මාස්ටර් ඩිග්‍රීස් එකක් නෙවෙයි දෙකක් ගන්න පුළුවන් නම්. රැකියා එකක් නෙවෙයි දෙකක් හරි දවසට කරන්න කමක් නැහැ. නමුත් හිතන්න එපා ඒක ජීවිතයේ අවසාන ඉලක්කය කියලා. ඒ හැමදේම පින්වත්නි කරන්නේ මොකටද? මෙන්න මේ ආධ්‍යාත්මික මට්ටමට එන්නට කරන පහසුකම් ටික තමයි ඒ ටික. යටිදන පහසුකම් ටික, යුටිලිටිස් ටික තමයි ඒ ටික. ඔබේ අධ්‍යාපනයවත් රැකියාවත් මාසික වැටපුවත් නේ ඔබේ ජීවිතය අවසාන ඉලක්කය. ඔබ බුදුරජාණන් වහන්සේ කියන වචනේ හරි ඔබ අහලා තියෙනවා නම් ඔබේ ජීවිතයේ පරමාර්ථය වෙන්න ඕනේ මෙන්න මේ ප්‍රඥාව ලබා ගන්න. ඒ පරමාර්ථයට එන්නට පින්නතුනි මරණයෙන් පස්සේ ජීවිතේ නෙවෙයි මේ ගත කරන ජීවිතේ මේ මොහොතේම අපට පුළුවන්. යම් ප්‍රමාණයකට අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්, විමුක්තියටපත් වෙන්න පුළුවන්. මේ මොහොතේ අපි එක තත්පරයක් මේ අතරතේ දකින්න දක්සුනොතින් ඒ මොහොත තුල අපි පින්නතුනි ජීවිතේ සාර්ථක කරගෙන. ඒ මොහොත තුල අපි ජීවත් වෙන්නේ ඒ රහතන් වහන්සේ ලැබපු අත්දැකීමත් එක්ක. නමුත් ඒක අවසන් වෙනත් එකමයි නැවත අපි පල්ලෙහා මට්ටමට එන්න පුළුවන්. නමුත් අපි සමති දසනා භාවනාවෙන් කරන්නේ මෙන්න මේ අත්දැකීම ලබන අවස්ථාව ටිකෙන් ටික වැඩි කළා. මේ අත්දැකීම ස්ථාවර තත්ත්වයටපත් කරගන්න මේකට කියන අකුප්පාචේතු විමුක්තිය කියලා. නොවෙනස් වෙන හේතු විමුක්තියක් බවට පත් කරගන්නට මේ යන ගමනේහි අපි ඒක අවස්ථාවක් තමයි මේ සනිටුහන් කරන්නේ. නමුත් අපි දක්ෂ වෙන්නට ඕන හැකිතාක් දුරට සමති විදර්ශනා භාවනාවේ පිහිටලා මේ ගමන ටිකෙන් ටික ඉදිරියට යන්නට. ධර්මදේශනයේ මූලික කරුණු ටිකක් අපි මේ පැහැදිලි කළේ. පින්නතුන් ප්‍රශ්න ඉදිරිපත් කරොත් අපට ඊට අනුරූපව ඉදිරි කාරණා ටික සාකච්ඡා කරන්න පුළුවන්. පින්නතුන්ගේ මයික් එක අන්මියුට් කරගෙන ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. නැත්නම් අපි මේ ධර්මදේශනට අදාළ ඉතුරු කරුණු ටිකත් තව විනාඩි කිහිපයකින් පැහැදිලි කරන්න සූදානම් වෙනවා. ඒක මහත්යෙන් ප්‍රශ්නයක් තිබුණා නේද? හාමුදුරුවනේ ඒක මේ හාම බුදුර කියන විදිහට මනෝ විද්‍යාණින් ඒක තේනවා කියන එක තේරුම් ගන්න එක බොහොම ගැඹුරුයි. ඒක ඒකට එක පොඩි දෙයක් කරන්න කියලා දෙන්න පුළුවන් නම් ඒකේ පළවෙනි ස්ටෙප් එකක් ගන්න විදිහ. ඔව් ඇත්තම පළවෙනි ස්ටෙප් එක ඔබතුමී අරන් ඉන්නේ දැන් මේ වරට. පළවෙනි ස්ටෙප් එක තමයි මේක අහගන්න එක. මේක අහගන්න අහ ගැනීමම පින්නතුනි අහගෙන ඔබ ඔබ කිසිම දෙයක් නොකර හිටියත් කමන්නේ. මුල් පියවරේදී ඔබට කවදාහරි මේක ඔබට හිතෙනවා නම් ඒ හිතෙන මොහොතේ නැවත ඔබ ප්‍රඥාව වැඩෙන ඔබේ. නමුත් මේක ඉක්මන් කරගන්න නම් අපි මොකද කරන්නට ඕන? මේක නැවත නැවතත් හිතන්නට ඕන. මේකයි ජීවිතේ සිද්ධ වෙන්නේ මේකයි කියලා හිතන්න ඕන අපි. ඒකට කියන්නේ අපි චින්තාමය පඤ්ඤා කියලා. එතකොට පාර යන ගමන්, ගෙදර කෑම බීම සූදානම් කරනකොට, දරුවන්ගේ වැඩ කරනකොට, ගෙදර පිරිසිදු කරනකොට හැකි තාක් බලන්න මෙන්න මේකයි මේ සිද්ධ වෙන්නේ. ඇහෙන් රූපේ දකිනකොට ඇහෙන් නෙවෙයි මේක හඳුනාගන්නේ මනසෙන් කියලා බලන්න පොඩ්ඩක්. ඒ හැම වෙලාවෙම හිතන්න ඔබේ කොණ්ඩේ පීරුවත් ඒ පීරනකොට දැනෙන වේදනාව ඔබ තේරුම් ගන්න මේ හිසේ වේදනාවක් ඒ හිසයි දැනෙන්නේ කියලා දන්නකොටම මේක මුල් අත්දැකීම නිරුද්ධ වෙලා මම මේ තේරුම් ගන්නේ මනසින් කියලා දකින්න දක්ෂ වෙන්න. මෙන්න මෙහෙම හිතන කාලේ වැඩි කරගන්න. ඒ අතරේ පින්නතුනි ඒ අතරේ මොකද කරන්න ඕන? පුළුවන් නම් සමත භාවනාවක් කරන්න. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති වගේ භාවනා කමටහන් 40ක් තියෙනවා. එක එක නිතර නිතර පුහුණු කරලා බලලා ඔබට වැඩිපුරම හිත යන භාවනාවක් එයි. එක බුදුගුණ භාවනාව වෙන්න පුළුවන්, ආනාපානසති වෙන්න පුළුවන්, මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්. අන්න ඒ එක භාවනාවක් එක සමතරමුණක වැඩි වෙලාවක් තියාගෙන බලන්න. ඒ සමත භාවනා කරන වෙලාවේදී මේක වැඩි හිතන යන්න එපා. සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි අතරින් වැඩිපුර වැදගත් වන්නේ විදර්ශනා භාවනාව. ඒක හරි. නමුත් සමත භාවනා කරනකොට උපරිම සමත භාවනාවේ ඉන්න. සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා හිතනවා නම් ඒ හිතන වෙලාවේදී සත්වේ පුද්ගලික නැහැ කියලා හිතන්න යන්න එපා. ඒකට එච්චර කලබල වෙන්න එපා. මෛත්‍රී වඩනකොට උපරිම සත්ව සංඥාවේ ඉඳගෙනම මෙත් වඩන සත්‍යයන්ට. සිත තැම්පත් වෙන්න ඊට පස්සේ කාලයක් ගත වෙනකොට ඔබ ඊට පස්සේ හිතන්න ඊට පස්සේ ඒකම අරමුණුක ඒ සමතේම අරමුණු කරගෙන ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, නාසය, ගන්ධය, ගහන විඥානය, දිව රසය, ජිහ්වා විඥානය, කය ස්පර්ශයේ කය විඥානය, මනස ධර්මාලම්බන මනෝ විඥානය. මෙන්න මේව වෙන වෙනම අනිත්‍යය කියලා දකින්න. මොකක්ද අනිත්‍යය කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අනිත්‍යය කියලා ලෝකේ කියන්නේ කැඩෙනව බිඳෙනව කියන එක. නමුත් බුදුදහම අනිත්‍යය කියන ඊට වඩා ගැඹුරු එකක්. අනිත්‍යය කියන්නේ මොකද්ද? අහොත්වා සම්බුතං හොත්වාන භවිසති. මේ ඇස කියන එක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම මෙතන නිරුද්ධ වෙනවා. රූපයත් ඒ ඇසට සාපේක්ෂව මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. එක වෙලාවක එක ආයතනයක් විතරයි ක්‍රියාත්මක වන එක ඉන්ද්‍රියක් විතරයි. ඒ වෙලාවේ අනිත් ඉන්ද්‍රිය ටික ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේ ඉන්ද්‍රිය සහ අරමුණ කියන එක ඒ මොහොතේ පෙරපසුන වී හටගන්නවා. එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන්නේත් පිනොතිනේ බාහිර රූපයේ තියෙන විදිහටම නෙවෙයි. ඒ බාහිර රූපය නිර්මාණය වෙන්නේ අපේ ඇසේ ප්‍රමාණය අනුව. ඇස නිර්මාණය වෙන්නේ තමන්ගේ කර්මයේ ප්‍රමාණයට. එතකොට අපට හිතෙන්නේ බාහිර පේන රූපයේ තමන්ට පේන්නේ කියලා. නමුත් පින්නතුනි තමන්ට පේන්නේ තමන්ගේ ඇසේ මට්ටමට. තමන්ගේ ඇසේ ලෙන්ස් එකේ මිල ප්‍රමාණයට තමයි දැන් මේ රූප ටික පේන්නේ. ඇසේ ලෙන්ස් එකේ ප්‍රමාණය මිල ඉහළ නම් මීට වඩා සියුම් මේව පේනවා. ඒ කියන්නේ කර්ම ශක්තිය ඉහළ නම් දිබ්බ චක්කු ඥාන, දිබ්බ සෝත ඥාන ආදී ඒ පැත්තේ ස්කිල් වැඩි වෙනවා. එතකොට දැන් මේ මොහොතේ නිර්මාණය කළ දෙන ලෝකේ තමයි මේ ඔබට පේන්නේ, මේ අපට පේන්නේ. හැබැයි කොයි ආකාරයට නිර්මාණය කළ දුන්නත් පින්නතුනි ඔබේ හැට සාමාන්‍ය ගලක් පේන්නත් පුළුවන්, මැණික් ගලක් පේන්නත් පුළුවන්. පොඩි ළමයෙක් ඇතැම් විට හොඳ වටිනා මැණික් ගලක් පයින් ගහලා යන්න පුළුවන්. දන්නේ නැතුව අන්ද කෙනෙක් මැණික් ගලට ෆයින් ගහලා යන්න පුළුවන්. ඔබ බුද්ධිමත් කියලා හිතලා එකපාරේ මැණික් ගල අතර ගන්න පුළුවන්. සම්මුති ලෝකයේදී වෙනසකින් ඔබට වැඩි මිලක් ගන්න පුළුවන්. නමුත් පින්නතනි පරමාර්ථ ලෝකයේදී ඒ දෙකේ වෙනසක් නැහැ. ඒ දෙකේදීම ස්පර්ශය ඇතිවෙලි ස්පර්ශය නිරුද්ධ වෙලා ගිය කයි උනේ. බාහිර කිසිම දෙයකට Tamanට වටිනාකමක් නිර්මාණය වෙන්නේ නැහැ. එදාට අපට සාමාන්‍ය කළු ගලත් එකයි මැණික් ගලත් එකයි ගලුත් එකයි එදාට මලුත් එකයි. මෙතන කරා පිනුතුනේ අපි යන්නට ඕනේ. ඒකෙන් කියන්නේ මේ ඔබේ ගෙදර තියෙන ධනේ වටිනාකම නැති කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒව සම්මුති ලෝකෙදි වටිනාකමක් ලැබෙනවා. නමුත් ඒ ලැබෙන වටිනාකම පිනුතුනේ භෞතික දෙයකින් ලැබෙන වටිනාකමක් නෙවෙයි. ඒක අපේ හිතෙන් දීපු වටිනාකම. ඔබ රත්තරන් මාලයක් දාගෙන ඉන්නවා කියලා බලන්න. ඔබ මාලයක් ඔබේ ඇඟට ඔබේ කරට ස්පර්ශ වෙනකොට රත්තරන් මාලයේ හොඳට හොඳ සුව පහසුවක් ලැබෙනවා. නිකන් මාලේ හැම වෙනසක් කියලා තියෙනවද? රත්තරන් මාලයයි යකඩ මාලය අතර වෙනසක් තියෙනවද? ස්පර්ශෙදි පින්නොතෙන් වෙනසක් නැහැ. ඒකට වටිනාකම කොහෙන්ද හම්බුනේ? ඒක අපේ හිතින් දීපු වටිනාකමක් ඒක. පින්නොතෙන මේ සියලුම දේවල්ට වටිනාකම ලබා දුන්නේ අපි ඒක අපේ ලෝකය. ඒකේ බාහිර භෞතික වස්තුවට අදාළ නැහැ. යම්කිසි වෙලාවක පින්නතුනි ලෝකයේ කළු ගල් වටිනවා මැණික් ගල් වටින්නේ නැහැ කියලා තීරණයකට ආවොතින් දැන් ඉතුරු කරන් ඉන්න මැණික් ගල් ටික ඔක්කොම එළියට දා ඊට පස්සේ කළු ගල් ගන්න මිනිස්සු රණ්ඩු වෙන්නේ ඇයි? කළු ගල් කඩලා ගෙදර තියාගනි. පින්නතුනි මෙහෙම ලෝකයක අපි මේ ඉන්නේ. ඔබ දැකලා ඇති සමහර රටවල සමහර මුදල් නෝට්ටු අවලංගු කරපු අවස්ථාවේදී මිනිස්සු පාරට විසි කරන මුදල් නෝට්ටු. ඊට කලින් දවසේ බොහොම ආදරෙන් රැකගෙන හිටියා. හොරෙක් ආව නම් ඒ හොරාට හානියක් කළා හරියට ආරක්ෂා කරගත්තා. හැබැයි උදේ වෙද්දී නිවේදනයක් නිකුත් කළා මේ මුදල් වටින්නේ නැහැ කියලා. එදාට මිනිස්සු ජනේලෙන් එළියට දැම්ම මුදල් ටික. පින්නතුනි අද අපේ ශරීරය අපි වටිනවා කියලා හිතාගෙන ඉන්නව නේද? මේ ශරීරයෙන් විඥානය අයින් වුණු ගමන් මොකද වෙන්නේ? මේ විඥානය අයින් වෙන මොහොතේ ඇතැමිට කොවිඩ් රෝගීන් නම් මේක ඇතැමිට ජීවිතක්ෂයටපත් උනේ. ඔබ ළඟම ඉන්න ඥාතිවරයවත් ඔබ අල්ලන්න නෙවෙයි ඇතැමිට ඔබ බලන්නවත් කිට්ටුවටවත් වෙන බැරි මට්ටමක් වෙනවා. එහෙනම් මේ තියෙන සියලුම දයාලට වටිනාකම දීලා තියෙන කොහෙන්ද අපි? අපේ මනසින් මේ වටිනාකම දීලා තියෙන පින්නතුනි. මේක අපි තේරුම් ගත්තොත් අපි මේ බාහිර දේවල් ටික කරන ගමන් දරුවන්ගේ යුතුකම් කරන ගමන් රැකිරක්ෂා කරන ගමන් තමන්ගේ උපාධිය සම්පූර්ණ කරන ගමන් අම්මට තාත්තට සලකන ගමන් ගේදර වැඩපල කරන ගමන් ඒ ලෝකයේත් ඔබ සාර්ථක යුතුකම් ටික කරන ගමන් ඔබ ප්‍රඥාවත් දියුණු කරගන්නවා. ඔබ මේ ලෝක දෙකම ජය ගන්නවා. පින්නතුනි අපි මේ ලෝක දෙකම ජය ගන්නට ඕන. ඔබේ දරුවන්ට හොඳට උගන්වලා ගේදර ලස්සනට තියාගෙන එහෙම ඉන්න කටයුතු කරන අතරේදී පින්නතුනි මේ ඊටාම දුර්ලභ ලැබෙච්ච මේ බුද්ධෝත්පාද කාලිනුත් අපි උපරිම ප්‍රයෝජන ගන්න දක්ෂ වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඊටාම කලාන්තරකින් පහළ වෙන්නේ ලෝකෙට. ඒ පහළ වුණත් බොහෝ දෙනෙකුට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. යැනි සතේ ජීවිතේහි වැඩපිළිවෙල කියලා කියන්නේ මේක අසා දැනගෙන වඩ වඩාත්ම මීට අදාළ ධර්ම දේශන අහන්න. අහන ගමන් හැකිතාක් දුරට සිල්වන්ත වෙන්න. ඒ සීලයක් නිකන් සීලයක් නෙවෙයි, නිකන් කායික වාචික සංවරයක් නෙවෙයි. දිට්ඨින් චනුපගම්ම සීලවා කියන මට්ටමට එන්න. දෘෂ්ටියට නොපෙමෙන සිල්වන්ත වෙන්නට ඕන. මොකද්ද දෘෂ්ටිය කියලා කියන්නේ? බුදුහාඳුර දේශනා කරනවා රූපාදී ස්කන්ධ පංචකය හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. නාස්තික දෘෂ්ටියට යන්නේ නැහැ, උච්ඡේදයට යන්නේ නැහැ. ඒ ස්කන්ධ පංචකයම හටගත්තු තැනදම නිරුද්ධ වෙනවා කියලා දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. සාස්ත්‍ර දෘෂ්ටිය යන්නේ නැහැ. පින්නොතින් වෙන්නේ මේ ඇත සහ නැත කියන දෙකම, මේ දෘෂ්ටි දෙකම එකම දර්ශනයෙන් දුර වෙන්නට ඕන. ඒ දර්ශනය තමයි පටිසම්පාදය කියලා කියන්නේ, ආරේ න්‍යාය කියලා කියන්නේ, හේතුඵල ධම කියලා කියන්නේ, ඉදම් පච්චතාවය කියලා කියන්නේ. පින්නොතුනි මේට අදාළ ඉතාම වැදගත් සූත්‍රයක් තියෙනවා. මම හිතන්නේ මේ පින්නොතුන් හුඟක් ඉගෙන කියාගත්තු අය. ලෝක ඉහළම මට්ටමේ විද්වතුන් සමග වැඩ කරන පින්නතුන් ඔබට ඊටාම වැදගත් සූත්‍රයක් තියෙනවා. අංගුතර නිකාය තුලත් යන සූත්‍රයක් අභිඤ්ඤා සූත්‍රය කියලා. අභිඤ්ඤා සූත්‍රය. මේක සර්ච් කරලා හරි නැවත හරි පස්සේ බලන්න. මේ අභිඤ්ඤා සූත්‍රය දැක්වෙනවා බුද්ධිමත් කෙනෙක් තමන්ගේ බුද්ධියට දෙන වටිනාම වටිනාකම මොකක්ද කියලා. ඔබේ බුද්ධිය ඔබ අභිෂේක ලබන්නේ කොහොමද කියලා. බුදුහමර දක්වනවා බුද්ධිමත් කෙනෙක් මේ ලෝකේ ඉන්න බුද්ධිමත් කෙනෙක් තමන්ගේ බුද්ධියෙන් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් දැනගන්න තියෙනම් ඒ මොකද්ද දැනගන්න ඕන කියලා. ඒ මොකද්ද? ඒ තමයි ස්කන්ධ පංචකය නැත්නම් පංච උපාදාන ස්කන්ධය. ඒ කියන්නේ තමන්ට ඇස ආදී මේ ඉන්ද්‍රිය වලට කිසියම් අත්දැකීමක් ලැබෙනවා නම් ඒ ලැබෙනවා කියන්නේ ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ හට ගැනීමක් මේ ඇති උනේ. ඇසට රූපයක් දැක්කත් කනට ශබ්දයක් ඇහුණත් අපිට බාහිරට පේන්නේ මේ රූප ශබ්ද කියලා. නමුත් පේන උතන යටින් තියෙන මොකද්ද මේ ස්කන්ධ පංචකය? හරියට අයිස්බර්ග් එකක් වගේ. අයිස්බර්ග් එකක් දැක්ක ගමන් අපට උඩ කැල තමයි පේන්නේ, උඩ කොටස පේන්නේ. නමුත් අයිස්බර්ග් එක යට තව ලොකු කොටසක් තියෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනි ඔබේ දැනුම ඔබේ උගත්කම කියලා කියන්නේ ඔබ ලබාගත් උපාධියට හැකියාවක් කරන එක විතරක් නෙවෙයි. ඔබ දක්ෂ වෙන්නට ඕන ඔබ මොන ඉන්ද්‍රියෙන් අරමුණක් දැනගත්තත් මේ දකින ස්කන්ධ පංචකයක් කියලා දකින දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේක තමයි අපේ බුද්ධියට අපි ලබා දෙන වටිනාකම. ඒ විතරක් නෙවෙයි. බුදුහාමර සඳහන් කරනවා යම්කිසි කෙනෙක් ලැබෙච්ච තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් ප්‍රහීණ කරන්න තියෙනවා නම් දුරු කරන්න තියෙනවා නම් මොකද දුරු කරන්න ඕන? ඒ තමයි අවිද්‍යාවත් භව තණ්හාවත් කියලා. අවබෝධ කරනවා නම් අවබෝධ කරන්න තියෙන ස්කන්ධ පංචකය. දුරු කරන්න තියෙනවා නම් ප්‍රහීණ කරන්න ප්‍රහීණ කරන තමන් බුද්ධියෙන් මොකද්ද? ඒ තමයි අවිද්‍යාවයි භව තණ්හාවයි. අවිද්‍යාව කියන්නේ අර අපි මුලින් සඳහන් කරපු නොදැනීම. ඇසට රූපයක් දකිනකොට බාහිර රූපයක් ඇතැයි කියන ගන්න නොදැනීම දුරු කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. ඒ ලබාගත්තා වූ ඒ තියෙන අවිද්‍යාව දුරු වෙනවත් එක්කම භව තණ්හාව මේ තමන් වටා ලෝකයක් ඇතැයි කියන ගන්න ස්වභාවය ටිකෙන් ටික අඩු වෙලා යනවා. භවය දුරු වෙනවා. පින්නතුනි මෙන්න මේ අවිද්‍යාවත් භව තණ්හාවත් දුරු කරන්න තමයි අපි අපේ උපරිම ශක්තිය දානට වන අපි. ඒ සඳහා වැඩි යුතු මාර්ගය දේශනා කරනවා යම් කිසි නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන මොකද්ද? ඒ තමයි සමත විදර්ශනා දෙක. සමතය කියන්නේ එක සමත කුසල අරමුණක වැඩි වේලාවක් සිත තබා ගන්නට දරන උත්සාහය. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මේ වගේ කිසියම් කුසල අරමුණක වැඩි වේලාවක් එක කුසල අරමුණක තබා ගන්න දරන උත්සාහය ඒකට තියෙන දක්ෂතාවය. මේක තමයි පිනොතින අපේ නියම විදියට අපේ GPA එක කියන්නේ මේක. මේක තමයි ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක අපේ. අපේ වැඩි වේලාවක් එක කුසල අරමුණක සමත අරමුණක ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ අපේ බුද්දිස් GPA එක බුද්දිස් ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක වැඩි කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි බුද්දිස් EI එකකුත් තියෙනවා, EQ එකකුත් තියෙනවා. මොකක්ද බුද්දිස් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක? බුද්දිස් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක කියලා කියන්නේ සංවේදනික බුද්ධිය කියලා කියන්නේ. ඒ මොකද්ද? ඒ තමයි මේ සමතරමුණ තුල ඉඳගෙන විදර්ශනා වඩන්නට තියෙන කාලය. විදර්ශනා වඩන කාලය. අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මේ ස්කන්ධ ධාතු ආයතන ආදී නුවණින් බලන අවස්ථාව. මෙන්න මේකේ ඩියුරේෂන් එක කාල පරාසය වැඩි කර ගැනීම තමයි අපේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක වැඩි කර ගන්නවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක කියලා කියන්නේ self awareness, self regulation, inner motivation, empathy and social skill. මේ පහට තමයි සාමාන්‍යයෙන් වර්තමාන ලෝකයේ emotional intelligence කියලා කියන්නේ. බුද්ධිසම් වලක් කියන්නේ මේකම තමයි පින්නතුනි. අවයානස් කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක. ඒ වගේම self regulation කියන්නේ self discipline කියන එක, morality කියන එක, virtue කියන එක. ඊළඟට inner motivation කියන්නේ energy එක, මෙතෙන්ට යන්න තියෙන දරණ උත්සාහය. ඊළඟට empathy කියලා කියන්නේ මෙන්න මේත් එක අපේ කරුණා මෛත්‍රිය ආදී ගුණධම් ටික වැඩි වෙනවා. ඊළඟට social skill කියලා කියන්නේ මෙන්න මේ අවබෝධය ලැබපු කෙනා මොකද කරන්නේ? ඔහු නවතින්නේ නැහැ. පුළුවන් තරම් තමන්ගේ ළඟම ඉන්න දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට, නංගිල මල්ලිලට, අමලට තාත්තලට මේක කියනවා. මේක තමයි නියම communication skill එක කියලා කියන්නේ. සබ්බදානං ධම්මදානං ජිනාති කියන්නේත් මේක. ඇයි අපි අනිත්‍යයන් කරුණාවන්ත නම් නිකන් empathy වෙලා සංවේදී වෙලා විතරක් බෑ. අපි මේ සියලුම skills පාවිච්චි කරන්නේ මේක ලෝකෙට දෙන්න. අපිට කිසිම කෙනෙක් බෞද්ධයන් කරන්න අවශ්‍ය නැහැ පින්නතුනි. අපි ලෝකයේ බුද්ධිමතුන් කරන්න යෝනේ. ඒ බුද්ධිමතුන් කරන්න පුළුවන්කම තියෙන්නේ මේ ස්කන්ධ පංචකය දැකලා අවිද්‍යාව භව තණ්හා දුර වෙන විදියට මේ සමත විදර්ශනාවෙන් ඉදිරියට යන්නට යට උදව් කිරීම අපි කරන්න ඕන. ඒ කරන පමණට විචිත්‍රම ඥාණයෙන් යමක් සාක්ෂාත් කරනවා නම් අනේ සාක්ෂාත් කිරීමටපත් වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි විද්‍යා විමුක්තිය දෙක සාක්ෂාත් කරගන්නවා. විද්‍යාව කියන්නේ දැනුම, knowledge නැත්නම් wisdom, විමුක්තිය කියන්නේ liberation, emancipation කියන එක. පින්නතුනි මෙන්න මේක තමයි අපි ලැබපු අධ්‍යාහමට ලබා දෙන ලොකුම වටිනාකම. මේ සූත්‍රයෙන් කියනවා අපි ගියපු පාසලට, අපි අධ්‍යාපනය ලැබපු විශ්වවිද්‍යාලයට, අපේ අම්මට තාත්තට, අපි ඉපදිච්ච රටට, අපේ ශරීරයට විතරක් නෙවෙයි අපි ඉන්න ගෙදරට, අපි පරිහරණය කරන වාහනයට, අපි පරිහරණය කරන උපකරණයට, මේ සියලුම දේවල්ට අපි ලබා දෙන වටිනාකම මෙන්න මෙතනින් තීරණය වෙනවා. අපේ වටිනාකම වැඩි කරගන්න මෙන්න මේකයි කරන්න ඕන. අනිත් පැත්තෙන් අපි ලෝභ ආදී අකුසල දහමලෙන් හිත මුදවා ගන්නවා මේ දර්ශනේ ලැබිච්ච පමණට, එපමණට පින්නොතුනි අපි දුකෙන් නිදහස් වෙනවා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං කියන්නේ මේක. වෙනස්සන ලෝකේහි අටලෝ දහම අභියස අකම්පිත මනසක් ඇති කරගන්නවා. ඕනම වෙලාවක තියෙනවා අපි සන්තකදී ලබට අහිමි වෙනවා. ඒ අහිමි වෙන වෙලාවදී අපි අනිත්‍ය සංඥාව තුල ඉන්නව නම් ඔබ අහලා ඇති බන්දුල මල්ලිකාව. බන්දුල මල්ලිකාවට නිවේදනයක් ආව ඔහුගේ දරුවන් 32 දෙනාත් ඔහුගේ ස්වාමි පුර සේවන බන්දුල සේනාධිපතියා යුද බිමේදී එක මොහොතේ මරණයට පත් වුණා කියලා. මෙවැනි සිද්ධියක් ඔබේ ජීවිතයට ආවත් කොහොම වේද? ඔබේ ළඟම ඥාතීන් කිහිප දෙනා එකම මොහොතේ මිය ගියා කියලා ආරංචි ඔබට ආවතින් කොහොම වේද? ඇතැමට ඔබට සිහිසන් නැතුව වැටෙන්න පුළුවන්. නමුත් එදා බන්දුල මල්ලිකාව මේ නිවේදනය ලැබිච්ච වෙලාවේදී පින්නතුනි, ඒ නිවේදනයේ තියෙන කඩදාසිය අතිනේ තියාගෙන සාමාන්‍ය විදිහට සාමින් වහන්සේලාට දානෙ බෙදමින් හිටියා. පින්නතුනි මේ මට්ටමට එන්න කොයිතරම්නම් හිත දිනු වෙන ඕනද? කොයිතරම්නම් දුරට සතිපට්ඨාන තුල ඉන්නට ඕනද? කොයිතරම් දුරට මේ අනිත්‍ය සංඥාව තුල ඒකාත්මික වෙලා අපි ඉන්නට ඕනද? ඒ නිසා පින්නතුනි අපි ජීවිතයේ සියලුම පහසුකම් ටික ලැබලා, මේ මිනිස් ආත්ම භාවය ලැබලා, ඔබ හොඳ අධ්‍යාපනයක් රැකිරක්ෂා ලැබලා, මේ පහසු විවේකය, මේ පහසුකම් ටික, මේ සියල්ලක්ම ලැබුණේ පින්නතුනි මෙන්න මේ උතුම් සදහම් පණිවිඩය අහන්නටත්, ඒ සදහම් පණිවිඩය උපරිම ලෙස තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කළා, මේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන්නටයි ඔබ මේ සියලුම පහසුකම් ටික ලබා ගත්තේ. ඒ ටිකෙන් උපරිම ඵල නෙලා ගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. ප්‍රශ්නෙට පිළිතුර ප්‍රමාණවත් උනාද දන්නේ නැහැ. අවශ්‍ය නම් ආය අහන්න. ඒක වැදගත් ප්‍රශ්නයක්. මෙතන දෙයක් නැහැ කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. නැහැ කිව්වොත් ඒක අන්තයකට යනවා. ඒක එක්ස්ට්‍රීම් එකකට යනවා. බුදුදහමේ ඇත කියන්නේත් නැහැ කියන්නේත් නැහැ. කියන්නේ බුදුහම දේශනා කරනවා යමක් ඇත කියන්නේ බැරි ඇයි? ඒක හටගත්තු තැනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා කියන්නේ මේක හොඳට තේරුම් ගන්න බාහිර රූපේ වෙනස් වෙනවා කියන එක නෙවෙයි මේ. බාහිර රූපේ වෙනස් වෙනවා කියන එක තේරුම් ගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. කෙනෙක් ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා කියන එක තේරුම් ගන්න ඒකට බුදුවරයෙක් ඕනේ නැහැ. ඔබ දන්නවා සිද්ධාර්ථ කුමාරයා එදා උද්‍යාන ක්‍රීඩාවේ යනකොට ඡන්නමති ගුණ තහල දැනගත්තනේ. ලෙඩ වෙන එක මරණ වෙන එක කියලා. එහික දැනගෙන හිටිය සිද්ධාර්ථ කුමාරයා තමයි බුදුවෙල සඳහන් කරේ පොබ්බේ අනුනුසසේසු ධම්මේසු කියලා. මට පෙර නොයසුවිරු ධමයක් පහළ වුණා කියලා. එතකොට තමන් පෙර නොදකපු ධමයක් කියලා කියන්නේ මොකද්ද? අර තියෙන දෙයක කැඩෙන බිඳීමක් නෙවෙයි. රූපය කියන එක නිර්මාණය වෙන්නේ මේ මොහොතේ ඇස දල්වල බලනකොට, ඒ වගේම රූපයක් ඊට අදාළව නිර්මාණය වෙනකොට, ඒකට අදාළ විඥානය නැත්තම් ටෙන්ෂන් එක ඇති වෙනකොට සහ මේ ටික ඔක්කොම එකතු වෙන තැන තමයි ස්පර්ශය වෙන්නේ. ඒ හේතු ටික කලින් නොතිබී පෙර නොතිබී මෙතන හටගත්තා. හටගත්තු තැනම නිරුද්ධ වුණා. ඊටම සරල උදාහරණයක් කියනවා නම් දැන් අපි ඇඟිලි ටික එකතු කරලා සද්දයක් කරා කියලා කියමු. ඒ සද්දයක් කරනකොටම අපේ උත්සාහය නිසා ඒ මොහොතේ සද්දය හටගත්තා. ඒ සද්දය කලින් තිබිලා මෙතෙන්ට ආවේ නැහැ. ඒ වගේම මේ සද්දෙ ඉදිරියට යන්නේත් නැහැ. එතකොට සබ්දයක් ඇතේ කියන්නේ නැහැ. ඇයි ඇතේ නොකියන්නේ? මේ සබ්දය මේ ඇඟිල්ලටවත් මගේ කනටවත් විඤ්ඤාණයටවත් මේක අයිති නැහැ. ඒ නිසා ඇතේ කියන්නේ නැහැ. ඒ වගේම නැහැ කියන්නේත් නැහැ. ඇයි නැහැ නොකියන්නේ? නැවතුණා මේ සබ්දය Tamanට උපදවා ගන්නත් පුළුවන්. හැබැයි ඒක ඇති වෙන්නේ කාරණා කිහිපයක එකතුවකින්. ඒ විතරක් නෙවෙයි, ඒ මොහොතේ Tamanගේ මනසේ ස්වභාවයට අනුව තමයි ඒක හටගන්නේ. මෙහෙම શબ્දයක් බාහිර ඇහුණත් තමන් වෙන දිහාවක් නම් බලාගෙන ඉන්නේ. තමන්ගේ ඇටෙන්ෂන් එක නොතිබ්බොත් ඒක ස්පර්ශයක් බවට යන්නේ නැහැ. දැන් ඔබ මේ බනහන මොහොතේ කොච්චරනම් ඔබේ නිවස ළඟ වාහනයක් නැද්ද? ඔබ එක වාහනයක් හඳුනාගත්තද? වාහනයක් යනවද කියලා ඔබ දැන් හිතේ නැහනේ. නමුත් ඒ શબ્දය කනට පතිත වුණා. පතිත වුණාට ඒක විඥානයේ ඔස්සේ ස්පර්ශයක් බවට පත්ුනේ නැහැ. ඒක ඔබේ ලෝකෙට ආවෙ නැහැ. ආවෙ නැත්නම් මේ හේතු ටික සම්පූර්ණ කර නොතිබෙච්ච නිසා. එතකොට මේක දකින්නවා කියලා කියන්නේ මොකද්ද? මේ ඇස ආදී ඉන්ද්‍රිය පෙරපසු නොවි මේ මොහොතේ හටගන්නවා. ඒක එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන සංඥා වේදනා දෙකක් විදියට මන ආයතනෙන් සිහිපත් කිරීමෙන් තමයි මනෝ විඥානෙන් මේක හඳුනාගන්නේ. හඳුනාගත්තු දෙයක් ඒ දෙය දිගට තියෙනවනේ. ඒකත් එතනම ස්කන්ධ පංචකයක් විදිහට හට ගන්නවා. ඒක නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ତොට මෙන්න මේක තමයි අපි සිහි කරන්නට ඕනේ. ତොට මේක සිහි කරන කොටේ තැනැත්තා ඇත කියලා යන්නේත් නැහැ පැත්තට. ඇයි ඇත කියලා නොයන්නේ? දැන් මේ මොහොතේක නැහැ, නිරුද්ධ වෙලා. හැබැයි නැහැ කියන්නේත් නැහැ. ඇයි නැහැ නෝ කියන එක කලින් යම්කිසි අවස්ථාවක මේක ස්පර්ශ සමුදියට වෙච්ච දෙයක්. ඒක ඒ මොහොතේ ස්පර්ශයට නොගැටුණා නම් ඔබට මේ වගේ වර්ණයක් රූපයක් දැක ගන්න බෑනේ. ඒ නිසා නෑ කියන්නේත් නෑ. ඒ නිසා මුළු ලෝකෙම දර්ශන කියන්නේ එක්ක ලෝකේ ඇතයි කියලා කියනවා, එක්ක ලෝකේ නැතයි කියලා කියනවා. බුදුදහමේ විශේෂත්වය මොකද්ද? මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකේම දුර වෙලා දේශනා කරන දර්ශනය බුදුදහමෙන් කියනවා. ඒ දර්ශනය මොකද්ද? ඒ දර්ශනය තමයි අස්මින් සති දං හෝති, අස්මින් අසති දං නොහෝති. මේ ඇති කලෙ මේ තියෙනවා. ඉමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං නොහෝති. මේ හටගත්තු කලෙ මේ තියෙනවා. මේ නිරුද්ධ වීම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ පටිච්චසමුප්පාද න්‍යාය. මේක බුදුහාමුදුරුවෝ විවිධ වචන වලින් කියලා තියෙනවා. රූපං අනිච්චං කියලා කියන්නේත් මේකයි. සම්බේ සංඛාර අනිච්චං කියලා කියන්නේත් මේකයි. යංකිච්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා පස්සක වහනට දේශනා කරෙත් මේකමයි. එතකොට මෙන්න මේ දෙකම අපේ නුවණ ටිකෙන් ටික දිනන මොකද? කුමන දෙයක් සිහි කළත් තමන් දකින විස්කන්ධ පංචකයක් කියලා. ඒ විතරක් නෙවෙයි, ඒකත් දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒකත් පෙරපස නොවේ මේ මොහොතේ හටගෙන. මං මේ පැත්ත ඉඳගෙන බාහිර ස්කන්ධ පංචකයක් සිහි කරනව නෙවෙයි, මේ සිහි කිරීමමයි මගේ ස්කන්ධ පංචකය කියලා දකිනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේ කියලා මාව ද අවබෝධය මොකද්ද? රහත් භාවයට පත් වෙද්දී රහතන් වහන්සේගේ අත්දැකීම කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකය ස්කන්ධ හතරක් විදියට එදාට දකින්නේ. එදාට දකින්න සම්පූර්ණ රූපේ නිරුද්ධ වෙච්ච ආකාරය විනිවිද උන්වහන්සේට පේනවා. ඒ නිසා අපරියාපන්න භූමි ස්කන්ධ හතරයි දක්වන්නේ. ඇත්තටම පින්නතුනි අද අපේ ලෝකේ ස්කන්ධ හතරමයි තියෙන්නේ. නමුත් අපි අවිද්‍යාව නිසා අපට රූපේ පැනවිලා තියෙනවා. ඇයි ඒකට හේතුව? අපි ඒ රූපේ ඇති දෙයක් විදිහට අරගෙන ඉන්න නිසා අපට අද රූපයක් තියෙනවා. එතකොට රහත් භාවය කියලා ඒ අත්දැකීම, ඒ ප්‍රඥාව තුළ රූපයක් ඉතුරු වෙලා නැහැ. හැබැයි රූපයක් ඉතුරු වෙලා නැහැ කියන ඔබ වරදවා තේරුම් ගන්න එපේ. රහතන් වහන්සේගේ රූපේ නැති වෙලා ගියා. රහතන් වහන්සේ ආහාර පාන ආදිය ගන්නෙ නැහැ. රහතන් වහන්සේ කෙනෙක් දිහා බලන්නේ ඒ කතාව නෙමෙයි මේ කියන්නේ. රහතන් වහන්සේ දකින්නව කෙනා ඒ දකින්නේ මනසින් කියන එකක් දකිනවා. අද අපි දකින්නේ අපි හිතන්නේ නැහෙන් දකිනවා කියලා. ඒ රහත් භාවයේ අත්දැකීමට ඒ ප්‍රඥාවට ඒ දකින වෙලාව ස්කන්ධ පංචකයෙහි මේ මනෝ විඥාන මට්ටමින් දකින්නේ. ඒ දකින අවස්ථාව කිසිම දෙයක් නිමිති වශයෙන් බැසගන්නේ නැහැ. ඒ කිසිම දෙයක් ප්‍රනිදි විදියට ගන්නෑ, අර්ථවත් විදියට ගන්නෑ. ඒ කිසිම දෙයක් ඇති දෙයක් විදියට ගන්නෑ, සූනි විදියට ගන්නෑ. මෙන්න මේකයි වෙනස කියලා කියන්නේ. වෙනත් ප්‍රශ්න අහන්න තියෙනවද? ඒ ප්‍රශ්නෙට උත්තරේ ප්‍රමාණවත්ද? හොඳයි. ඇත්තම මේකයි. දැන් ප්‍රාර්ථනා කියන ඒවා වර්ග තියෙනවා, විවිධ මට්ටම ඒවා. ඒ කියන්නේ ප්‍රාර්ථනා අපට දැන් මට මේ ප්‍රඥාව දිනු වේවා කියලා අපට හිතන්නත් පුළුවන්. ඒකත් ප්‍රාර්ථනාවක් නේ ඇත්තෙම. අනේ මං කරන මේ ධර්ම ශ්‍රවණයෙන්, මේ ස්වාමීන් වහන්සේලාට කරන උපස්ථාන වලින්, මගේ අම්මට තාත්තට සලකලා අනේ මේ ප්‍රඥා මට වෙන්න, එන්නම වැඩි වෙන්න, මේ ප්‍රඥාව තුළම හිත පිහිටුවා ගන්න ලැබෙන්න කියන මට්ටමත් ඒකත් ප්‍රාර්ථනාවක්. ඒ වගේම මේ පින්කම් ටික කළා යම් කිසි ලෞකික දයක් බලාපොරොත්තු වෙනවා නම් ඒකත් ප්‍රාර්ථනාවක්. එතකොට ප්‍රාර්ථනා කියනව වැරදි මේ කියලා බුදුදහම කියන්නේ නැහැ. හැබැයි ඒ ප්‍රාර්ථනා කරන මොහොතෙත් අපි ඉන්නේ සංසාර චක්‍රයමයි. භව තණ්හාව තුලමයි ඉන්නේ අපි. අවිද්‍යාව තුලමයි ඉන්නේ. හැබැයි එකපාරයක බැහැර කරන්නේ නැහැ බුදුදහමෙන්. ඒ කියන්නේ මේ අවබෝධය කියන එක රිසල්ට් එකක් මිසක් මේ අවබෝධයේ විද්‍යාවේ මුක්තිය කියලා කියන්නේ අපි බලෙන් ගන්න දෙයක් නෙවෙයි ඇත්තෙම. පුණ්‍ය පාප පහේනස්ස කියන කතාව බුදුදහමේ කියනවා. හැබැයි ඒක රිසල්ට් එකක් මිසක් ඒක වඩන දෙයක් නෙවෙයි. අපි පින්පව් කියන දෙක බැහැර කරන්න අපට මුලදීම බෑ ඇත්තෙම. පින්පව් දෙක අපි බැහැර කරොතින්, ඒ කියන්නේ විශේෂයෙන් පින් කියන එක අපි බැහැර කරොතින් අපිට එහෙනම් එන්න වෙන්නේ පව් වලටයි. එතකොට පින කියන එක අපි ලෞකික කුසලිය තුළ ඉන්නවා ඇත්තෙම. ඒ තුළ ඉඳගෙන හොඳ යහපත් ප්‍රාර්ථනා කරනවා. හැබැයි අපි දන්නවා ඒ ප්‍රාර්ථනාවත් නිමාටපත් වෙන මේ අවබෝධයත් එක්ක. අපි ගහකට නගිනකොට ගහේ උඩට නගිනකම් අපිට ඉනිමඟ ඕන. ගහ මුලදී ඉනිමඟ අයින් කරන්නේ අපි. එතකොට ඉනිමඟ අයින් කරන්නේ ගහේ උඩට නැගිට පස්සේ. අපි ඔරුවකින් ගඟක ඈතර වෙනවා නම් ගඟේ ඈතර වෙනකම් අපට ඔරුව ඕන. ඒ වගේ තමයි ආධ්‍යාත්මික ප්‍රාර්ථනා. යහපත් ප්‍රාර්ථනා අපට වැරදි නැහැ. හැබැයි මේ ප්‍රාර්ථනා ගමනාන්තයට ගියාට පස්සේ අවසන් වෙනවා. දැන් අපිට අපි තැනකට යනවා නම් යන කම්ම හිතේ මැවි මැවිනේ තියෙන මේ තැනට යන්න ඕන කියන කාරණේ. යම්කිසි තැනකදී අපට මේ අදහස අත්හැරි නොතින් අපට ඒක අපි කිව්ව අමතක වුණා කියලා අපට පුළුවන් ද ගමනාන්තයට යන්න? අපිට ගමනාන්තයට යන්න බෑ. අපි එතනම වාහනේ නවත්තනවා. අන්න ඒ වගේ තමයි ප්‍රාර්ථනා කියන එක අපට අවශ්‍ය ඇත්තෙම. ඒ ප්‍රාර්ථනා තමන් කොයි මට්ටමෙන් බුද්ධිමත් විදියට ප්‍රාර්ථනා මෙහෙවනවද කියන එක ඉතින් තමන් තීරණය කරගන්න ඕනේ. ඒක තමන්ගේ ධර්මඥානෙ ප්‍රමාණයට එන්නේ. එතකොට ධර්මඥානෙන් ඉහළට යන්න තමන්ගේ ප්‍රාර්ථනා ඉහළම ප්‍රාර්ථනාවට පත් වෙනවා. දැන් උදාහරණයක් ඇටියෙ දැන් ඇත්තම ප්‍රාර්ථනා කියන සංඥා කොටසට ගන්න පුළුවන් නේ අපට. සංඥා සංඛාර දෙකටම අයිති වෙන දේවල්නේ ප්‍රාර්ථනා කියන්නේ ඇත්තෙම. එතකොට බුදුදහමේ සංඥා මරිචි උපමා සංඥා කියලා කියනවා. සංඥාව මිරිගුවක් කියලා කියනවා. හැබැයි සංඥාව මිරිගුවක් කියලා කිව්වට හැම සංඥාම දුරු කරන්න කියලා නැහැ. බුදුහාම දේශනා කරනවා දස සංඥා වඩන්න කියලා. අනිච්ච සංඥා, අනත් සංඥා, අසුබ සංඥා, ආදීන සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා මේ වඩන්න ඕන සංඥා. සංඛාරත් එහෙමයි. සංඛාරා කදලූපමා කියලා කියනවා සංස්කාර කියලා කඳක් වගේ කියලා කියනවා. හැබැයි හැම සංස්කාරම දුරු කරන්න කිව්වේ නැහැ. ඈ කියනවා එක්තරා සංඛාර තියෙනවා ඒ කියන්නේ අකන්න සුඛං අකන්න සුඛ විපාකං කියනවා කලුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා ඒව කියන්නේ පයෝගාවි සංඛාර කියලා. කම්මකයය සංවත්තති කර්මශේ කිරීමට හේතු වන පයෝගාවි සංඛාර තියෙනවා. අන්නේ සංස්කාර අපි දිනු කරන්න ඕන වඩන්න ඕන. හැම සංස්කාරම බැහැර කරන්න කිව්වේ නැහැ. හැම සංඥාම බැහැර කරන්න කිව්වෙත් නැහැ. නිවනට අදාළ සංඥා සංඛාර දිනු කරන්න ඕන නිවනට බැහැර වෙන ඒවා දුරු කරන්න ඕන කියලා කිව්වේ. සාරංග මහත්තයා පොඩ්ඩක් මේකෙන් චුට්ටක් ඉස්සරහට ගිහලා මං අහන්න දැනගන්න අපිට හාම ස්වාමීනාච්ච දැන් අපි සමහර අවස්ථාවලදී අපි ප්‍රාර්ථනාවන් හැටියට කරනවා නිර්වාණය. ඔව්. ඒ කියන්නේ අපි ඕනම දානයක් හෝ ඒවා මොකක් හරි ඒ කරන පින්කමක් අවසානයේ අපි මේ නිවන් ප්‍රාර්ථනා කරනවා. එතකොට එතනදී අපිට යම් කිසි සංහාවක් ඇති වෙන්නේ නැත්නම් ඇත්තෙන්ම යම් කිසි විදියක ආසාවක් ඇති වෙනවා ඒකට. ඒක හරියි. හැබැයි ඒක බුදුදහමෙන් බැහැර කරන්න ඇත්තේම. මොකද ඒත් එක්ක ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි සම්පූර්ණයෙන්ම අපි ඒකට ජීවිතය කැප කරනවනේ. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි නිකන් ඉන්නේ නෑනේ. ප්‍රාර්ථනාවෙන් විතරක් කරන්න බැරි බව අපි දන්නවනේ. ඔව් එතකොට ඒකට අදාළ අපි වැඩ කොටස කරනවා. අපි මුදලක් ඉපයුවත් ඒක ඉතුරු කරගෙන මේකට යොමු කරන්න විවේකයේ ගන්න මේ හැම දෙයක්ම අපි ඊට අදාළව ફોકસ කරනවා. එතකොට එහෙම ફોકસ කරන කෙනා නිකම් ඉන කෙනාට වඩා හොඳයි ඇත්තෙම. නිකම්ම මුකුත් නොකර නිකං ඇත්තෙම අපි එහෙම ප්‍රාර්ථනාවක් නොකරත් අපේ හිතේ ප්‍රාර්ථනා කියන දේවල් තියෙනවනේ ඇත්තෙම නේද? අපි වචනෙන් නොකියුවට අපි ගේ හදාගන්න, තව ලොකු ගෙදරකට යන්න, තව උපාධියක් ගන්න, අපි අම්මා තාත්තා සුවපත් කරන්න මොකක් හරි ප්‍රාර්ථනාවක් අපේ ජීවිතවල තියෙනවනේ එකක් දෙකනේ බොහොමයක් තියෙනවනේ. ඇත්තටම කියනවනම් එතකොට ඒ ප්‍රාර්ථනා අතරට අපි නිවන ප්‍රාර්ථනා කරා මොකද වෙන්නේ? අර ලෞකික ප්‍රාර්ථනා ටික ටික අඩු වෙලා මේ ලෝකෝත්තර ප්‍රාර්ථනාවට අපි ප්‍රමුඛත්වය දෙන්න පටන් ගන්නවා. එතකොට අපිට යහපතද අයහපතද වෙන්නේ? අපිට යහපතක් නෙවෙන්නේ නේද? ඒ නිසා ඒක වැරදි නෑ. හැබැයි අපි තීරු ගන්නට ඕන ප්‍රාර්ථනාවෙන් විතරක් මෙතෙන්ටපත් වෙන්න බෑ කියලා. ප්‍රාර්ථනාවෙන් නිවනට නෙවෙයි ප්‍රාර්ථනාවෙන් සුගතියටවත්පත් වෙන්න බෑ. ප්‍රාර්ථනාවෙන් සුගතියට නෙවෙයි අඩු ගන්න විභාගයක්වත් පාස් වෙන්න බෑ. ඒකට අදාළ වැඩ කටයුතු ටික අපි කරන්න ඕන. හැබැයි මේ ප්‍රාර්ථනාව නිසා තමයි අපි එතෙන්ට මෙහෙවන්නේ. ඒ විෂන් එක, ඒ ඇටෙන්ෂන් එක, ඒ ඇම්බිෂන් එක තිබ්බොත් තමයි අපි ඒකට ඩෙඩිකේට් වෙන්නේ. ඒ නිසා ඒක වැරදි දෙයක් නෙවෙයි. හැබැයි අපි ඒක බුද්ධිය විසින් නිවැරදි විදිහට අපි මෙහෙව ගන්න දක්ෂ වෙනට ඕන අපි. ඇත්තම කුමක් කළත් දැන් අපි කියමු නිකන් සරල උදාහරණයක් ගමු. අපි සමහර ස්වාමීන් වහන්සේලාත් මේ උදාහරණය කියනවා. දැන් අපි කියමු යම්කිසි කෙනෙක් තමන්ට ගෙයක් හදාගන්න ඕන කියලා අපි කියමු ගොවි මහත්තයෙක් නම් ලොකු ඉඩමක් වගා කරනවා. එයා ඉස්සෙල්ලම බිම සකස් කරනවා. ඊට පස්සේ අදාළ විදියට තවදුරටත් ඒ බීජ හිජාරිය දාලා වතුර දාලා ඒවා කරනවා. ඒ හැම දෙයක්ම කරනකොට එයාගේ ප්‍රාර්ථනාවක් තියෙනවනේ. මොකද තියෙන්නේ? අර ගේ හදාගන්න ඕන කියලා. එතකොට ඒකේ සිහින දැක දැකනේ කරන්නේ මෙයා. සාමාන්‍ය කෙනෙක් හිතන්නේ මෙයා මේ අනිත්‍යයට දෙන්න කෑම හදනවා, ගොවි තැන් කරනවා, එහෙම එහෙම කියලා නේ හිතන්නේ. නමුත් මෙයාගේ ඒ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන තමයි මේ ටික මෙයා කරන්නේ. ඒ ප්‍රාර්ථනාව අමතක වෙලා ගියොතින් නැත්තම් ප්‍රාර්ථනාව ඕනේ නැහැ කියලා හිතුවොතින් මොකද වෙන්නේ? ඔව් අරමුණක් නැහැ විතරක් නෙවෙයි අරක දිගට කරන්න බෑ ඇත්තේ. මම මගේ දි නවත්තනවා. ඒ වැඩි අවසානය කර යන්න බැහැත්තෙම. ඒ නිසා අපි ජීවිතය බලන්න, අපේම ජීවිතවල අපි විභාගයක් පාස් වුණා නම්, ගෙයක් හදාගත්තා නම්, කුමන හෝ දෙයක් ජීවිතේ කරා නම් ප්‍රාර්ථනාවක් එක්කනේ අපි කළේ ඇත්තෙම. එහෙම නොතිබ්බනම් අපිට මේ ඉලක්කවලට එන්න බෑනේ ඇත්තෙමනේ. ඒ වගේම තමයි මේ ලෝකෝත්තර ඉලක්කයට යන්නට තමට ප්‍රාර්ථනා දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් බලන්න බෝසත් කාලේ කොච්චර ප්‍රාර්ථනාවද තියෙන්නේ. ඒක මනෝ ප්‍රනිදානේ, කාය ප්‍රනිදානේ, වා ප්‍රනිදානේ හොම ගිහලා ඊට පස්සේ නියති විරණ ලැබලා බුදුරු ලක්ෂ ගානක් මුණ ගැහලා මෙයාපු ගමනක් නියැත්තෙම. මේ ප්‍රාර්ථනාව හිතේ තියාගෙන මේ හැමදේම කළේ. හැබැයි ඉතින් අවසානට එනකොට අවසානයේදී අවසානට ආවට පස්සේ තවදුරටත් ඒ ප්‍රාර්ථනාව නැහැ. අපි යම්කිසි ගමනක් යනවා, යනකම් මෙතෙන්ට යන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. ගියාට පස්සේ ප්‍රාර්ථනාවක් තියෙනවද? එතකොට ඒක ඉෂ්ට වෙලා ඊට පස්සේ විශ්වාස කරනවත් ප්‍රාර්ථනා කරනවත් දෙයක් අපිට නැහැ ඒකේ. ඇත්තට වැරදි දෙයක් නෙවෙයි. හැබැයි අපේ බුද්ධිය විසින් මෙහෙම ගන්නවන අපි ධර්මදේශනා කියලා මේ වහලා හොඳ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරලා අපේ ඉහළම ප්‍රාර්ථනා මොකද්ද කියන එක අපි තේරුම් ගන්නවා. මොකද අපේ ජීවිතේ කෙටි කාලයක් ලැබිලා තියෙන අපට. අපට අනිත්‍යයි අඩුපාඩු විචනය කර කර ඉන්න අපට එච්චර කාලයක් නෑ ඇත්තෙම. අපි අන්න එතෙන්දි තමයි අපේ මේකට ප්‍රමුඛත්වය දෙන්නේ අපි. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන. දැන් විභාගයක් කොච්චර දක්ෂව ලියන්න පුළුවන් වුණත් කෙනෙකුට වැඩක් නෑ ඇත්තෙම. ඔහුට කාල කලමනාය කරගන්න බැරි නම් ප්‍රශ්නයකට අපට උත්තරය ලියන්න තියෙන පැය භාගේ නම් අපි හොඳටම උත්තරය දැනගෙන හරි අපට ඒ උත්තරය ලියන්න පැය දෙකක් ගත වෙනවා නම් අපි සාර්ථකද? අපි සාර්ථක නැහැ. අපි දැනගන්න ඕන ප්‍රයොරිටි දෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. ඒ වගේම කාල කලමනාය කරන එක කරගන්න එක. අන්නේත් එක තමයි අපේ මේ ඉහළම ආධ්‍යාත්මික ඉලක්කය අපේ ළඟ තියෙනකොට අපි නිතරම කාල කලමනායකරණයේ මූලිකත්වයේ දීලා අපි තියෙන. අපි අනවශ්‍ය දේවල්ට යන කාලය හැකියතාකවම කරගන්නවා. එතකොට මේ ප්‍රාර්ථනාව ඉදිරියේ තියාගෙන තමයි අපි සියලුම දේවල් කරන්නේ. ඒ නිසා ඒක වැරදි දෙයක් නෙවෙයි. හොඳයි, වැදගත් ප්‍රශ්නයක් ඒක. හොඳයි, තේරුම් ගන්න. ඔව් මාත්‍යා. ප්‍රති කෙනෙකුට වෙලාව නැත්නම් අයින් වෙන්න පුළුවන්. අපි ආම්බුරේ වැඩ ඉන්නවා. අනිත් පැයට පස්ස තියෙන අයට පස්සහා දැනගන්න පුළුවන්. මේ නැතිවම කරන්න ප්‍රති මාත්‍යා. මෙහෙමයි ආම්බුරනේ, මම අර ලක්මාල් යහපු ප්‍රශ්නෙට ටිකක් සම්බන්ධයි. දැන් රහතන් වහන්සේ කෙනෙක් බාහිර වස්තුවක් එක්ක අත්දැකීමක් ගන්නකොට එතනදී ඒ රහතන් වහන්සේටත් සිතුවිලි පරම්පරාවක් ඇති වෙනවනේ. එතකොට එතනදී ඒ කියන්නේ භව සංහාවක් ඇති වෙන්නේ නැද්ද? අවිද්‍යාවක් ඇති වෙන්නේ නැද්ද? ඔව්, ඇත්තෙම දැන් අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? භව තණ්හාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ මේ ඇසට දකින රූපේ බාහිර තියෙනවා කියලා හිතලා බාහිරට නැඹුරු වීමනේ. ඒකනේ භව තණ්හාව කියලා කියන්නේ. අර අපි කණ්ණාඩි උපමාව කිව්වනේ. කණ්ණාඩි උපමාවේදී දැන් අපි අර සුරතල් සතෙකුගේ කණ්ණාඩි ළඟට යනවා. එතකොට ඒ සුරතල් සතා බාහිරට නැඹුරු වෙලා ඉන්නේ. බාහිර කෙනෙක් ඇතයි කියලා ඔහුට ලෝකයක් නිර්මාණය වෙලා තියෙනේ එතන. ඔහුට ඒකත් සමග ලොකු ගැටුමක් තියෙනවා. ලොකු ගනුදෙනුවක් තියෙනවා. නමුත් අපි කණ්ණාඩි ළඟින් අයින් වෙච්ච ගමන් අපේ ගනුදෙනුව අවසන් වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ අපි කණ්ණාඩියම කුත් නැහැ කියලා කොණ්ඩේ පීරන්න පෙර ඉන්නේ අපි. කණ්ණාඩි ළඟට යනවා අපි. කොණ්ඩේ පීර ගන්නවා, මොනට පීර දාන එක කරනවා. මොන පිරිසුදු කරගන්නේම කරනවා. ඒ අවශ්‍ය දේ අපි කරගන්නවා. නමුත් එයින් එහාට ලෝකයක් අපිට නැහැ ඇත්තෙම. එයින් එහාට ලෝකයක් නැහැ කියන්නේ එතනින් කණ්ණාඩිය කඩනවා කියන එකත් කියන්නේ නැහැ. කණ්ණාඩියක් තියෙන විදිහට තිබිච්චාවේ. තව කෙනෙකුට හරි ප්‍රයෝජන ගන්න. එතකොට භව තණ්හාව නැහැ කියලා කියන්නේත් මෙන්න මේ වගේ. රහතන් වහන්සේට භවයක් නිර්මාණය වෙන තරම් දෙයක් නැහැ. මේ අතාරත්‍ය දකින්නවත් එක්කම ඒ වෙලාවට හටගන්න ලෝකයක් දකින්න මිසක් උන්වහන්සේට නිරුද්ධ වෙච්ච ලෝකයේ අතීතයට යන්නෙත් නැහැ. ඒ වගේම අනාගතයේ ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. ඒ වගේම මේක කියලා වර්තමානයේ පිහිටලින්නෙත් නැහැ. වර්තමානයේ මේ ප්‍රත්‍යুৎපන්න බව තතතත විචක්කති කියපු විදිහට ඒ හේතුඵල ධම මෙතනම හටගෙන නිරුද්ධන ආකාරය මෙතනත් දකින්නවා ප්‍රඥාවෙන්. අතීත අනාගත දෙක මිත්‍යාවක් වර්තමාන විතරයි කියලා තියෙන කියලා වර්තමානයේ නিত্য සපාත්ම වශයෙන් ගන්නෙත් නැහැ. ඒ දේ අනිත්‍ය දුකනාත්ම වශයෙන් දකින්න තමයි මේ ඉන්නේ. ඒ දකින්න එකත් අමුතුවෙන් හිතලා දකින්න දෙයක් නෙවෙයි. ඒක ප්‍රകൃතියම වෙන ස්වභාවයක්. දැන් අදාපි කරන්නේ ඒක හිතලා ගන්නවා. අපි හිතලා ගන්නේ අපි තාම මේ මාර්ගේ ඉන්න නිසා. නමුත් මේ මාර්ගයේ අවසානට යනකොට ටිකෙන් ටික හිතලා ගන්න ඕන අවස්ථාව අඩු වෙලා ඒක ප්‍රകൃතියම හිතේ පිහිටන මට්ටමට එනවා. ඒක තමයි රහතන් වහන්සේගේ වෙනස. තව අහන්න තියෙනවද? බුද්ධික මහත්තයා? එහෙමයි හැමදෙරුනේ. ඒ කියන්නේ මට ඒ කියන්නේ ඉස්සෙල්ලා තේරුනේ දැන් දැනුමක් ළඟා කරගන්න ඕනේ කෙනෙක් එක්ක අත්දැකීමක් ලබන්න. එතකොට එතනදිම අවිද්‍යාවක් ඇවිල්ලා නැද්ද? දැනුමක් ලබන අවස්ථාවේදී අවිද්‍යාවක් තියනවාද කියන නැද්ද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ දර්ශනය හැටියට. අවිද්‍යාවක් ඇතුවත් දැනුම ලබන්න පුළුවන්. අවිද්‍යාව නැතුව දැනුම ලබන්නත් පුළුවන්. අවිද්‍යාව ඇතුව දැනුම ලබන්නේ කොහොමද? ඒ දැනුම ලබන අත්දැකීම් ඒ හේතු ටික නිරුද්ධ වුණා තාම ඇතය කියලා ගන්න එක. ඒ වගේම මේක දැනුම ඇතුව ලබන්නේ කොහොමද? ඒක ලබන අවස්ථාවේදී මුල් අත්දැකීම නිරුද්ධ වෙලා දැන් මේ දකින්නේ මනායතනය ධර්මායතනය ඔස්සේ ධර්මාලම්බනයක් විදියට කියන එක දැකලා ඒකෙත් සමුදේවය දකිමින් ඉන්න අවස්ථාව. දැන් අපි කියමු රහතන් වහන්සේ කෙනෙක් කලින් නොදැක උපම දෙයක් දැක්ක කියලා. අලුත්ම දෙයක්. ඒ ගැන අලුත් දැනුමක් එනවා උන්වහන්සේට. හැබැයි ආවට දකිනවා ආවට උන්වහන්සේට ඉතුරු වෙන්නේ නැහැ දෙයක්. මේකට කියන්නේ බාහිර නික්කේප කියලා. දැන් අදාහපට අපි බර උසුලගෙන ඉන්නේ ඒකයි නිරුද්ධ වෙච්ච එක තාම අරගෙන ඉන්නේ. රහතන් වහන්සේ කියන්නේ කොහොමද? බාහිර නික්කේප කියලා කියන්නේ බර බිමින් තියලා ඉන්නේ. බර බිමින් තියලා කියන්නේ අරහේ නිරුද්ධ වෙච්ච එකේ ඒ සමුදය කියන එක නිරුද්ධ වෙච්ච බව දකිනවා තාම සමුදේ පැත්තටම ගිහිලි ඉන්නේ නැහැ. ඔකට කින්සුකෝපමස් කියලා සූත්‍රය ඇතුනේ ඒ සූත්‍රේ ලස්සන උපමාවක් තියෙනවා. අර දොරටුවකින් එක කෙනෙක් පණිවිඩයක් අරගෙන ගිහිල්ලා නගර මැද ඉන්න නගර හිමියන්ට පණිවිඩය දීලා ඒ ගිය මගින් මායි එනවා කියන කාරණේ. ඒ කියන්නේ ඇසට රූපයක් ගත්තොත් ඒ රූපය දැකලා එතනම නිරුද්ධුණා කියලා දැක්කොතින් ඒ රූපය හොයාගෙන ආයේ බාහිරට යන්නේ නැහැ ඔහු. අද අපිට වෙලා තියෙන මොකද්ද? අද ඇසෙන් දැකපු රූපය අල්ලන්න පුළුවන් කියලා අතක් දික් කරනවා. ඒ අතට දික් කරපු එක කන්න පුළුවන් කියලා කටට දික් කරනවා. ඒ කටට දිව රස දැනුණු එක ඇඟේ ගා ගන්න පුළුවන් කියලා ඇඟෙත් ගා ගන්නවා. ඒක සද්දයක් අහන්න පුළුවන් කියලා සද්දයක් අහනවා. අපි මේ ඔක්කොම නෝල් බෝලයක වගේ ගැට ගැහිලා ඉන්නේ. නමුත් රහතන් වහන්සේ කියන්නේ කොහොමද? දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා කියනවා. දුටු දෙහේ දුටු පමණයි කියලා දකිනවා. ඒ කියන්නේ ඇස මොහොතේ ඒක එතනම නිරුද්ධ වුණා කියලා දකිනවා. ඒක නිරුද්ධ වුණා කියලා දැක්කොතින් ඒ කෙනා නැවත බාහිර ලෝකෙට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. අවිද්‍යාසගතව. ඒකට විද්‍යාවෙන් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. විද්‍යාවෙන් ප්‍රතිචාර දක්වනමයි අවිද්‍යාවෙන් ප්‍රතිචාර දක්වනයි කියන දෙකක්. කණ්ණාඩියක් ළඟ ඉන්න කෙනා අර සතාය දැම්මිට ඒ සතාගේ කොණ්ඩේ පීරන්න හරි පුයර ටිකක් දාන්න හරි ඔහුට අවශ්‍යතාවය වුණා නම් ඔහු ඇතැම්මිට ඉස්සරහට අත දික් කරන්න පුළුවන්. නමුත් අපි අපේ පැත්තට අත දික් කරන්නේ. අන්න ඒ වගේ. අපිට වෙන්නේ මොකද්ද? අපි අද වර්තමානයේදී අපි නිතර බාහිරට නැඹුරු වෙලා ඉන්නේ. නමුත් මේ අවබෝධය කියලා කියන්නේ නිතරම අභ්‍යන්තරයේ පැත්තට. මේකට තමයි ඉන්සයිට් මෙඩිටේෂන් කියලා කියන්නේ. අභ්‍යන්තරයේ දෙස බලමින් වාසය කිරීම. හැබැයි ඒකෙන් කියන්නේ අපි බාහිරට බුද්ධිමත් විදියට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. දෙන්න අපි යුතුයකම් කරනවා. ඒ සියල්ලක්ම අපි කරමින් ඉන්නේ. හැබැයි කිසිම දෙයකින් අපි විමුක්තියක් බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා අපි විමුක්තිය තියෙන අභ්‍යන්තරයේ මේ දර්ශනයත් එක්ක ඉඳීම මතයි විමුක්තිය තියෙන කියන එක තමන් දකින දක්ෂ වෙනවා. හොඳයි, එහෙනම් අපි තවත් ප්‍රශ්න නැත්නම් දැන් තව අහන්න ඉන්නවනම් අහන්නත් පුළුවන්. ඉතින් බොහොම ඉතින් හැම දෙනාටම ඉතින් අපේ හාමුදුරුවෝ මේ සාකච්ඡාව සූදානම් කළා මේ පෙනුතුන් වෙනුවෙන් බොහෝ කාලයක් මම හිතන්නේ දැන් රෑ 10ටත් කිට්ටු වෙහෙ වෙලා වෙන්නේද මෙහෙනම් තාම 9 වෙලාව ඉතින් අපි මේට සහයෝගය දක්වපු සහභාගී හැම දෙනාටම පින් අනුමෝදන් කරනවා ඉතින් මේ ඔබට ඇත්තටම ඔබේ ජීවිතයට මේ ආයෝජනයක් මේ කරන්නේ මේක තමයි નિયම ඉන්වෙස්ට්මන්ට් එක මේ ප්‍රඥාව ලබා ගන්න දරන උත්සාහයනේ ඉතින් ඇත්තටම පින්නතින අපි සසර හුඟා පින් දහම් කළා පින්වන්ත ආමල තාතලා ලබලා මේ ඔක්කොම කරේ මෙතෙන්ට එන්න ඉතින් ඉතින් මේ අවස්ථාවට මගේ හැරුණොත් අපිට ආයි කල්ප ගානකට ලැබෙනවද මේ අවස්ථාවනේ ඉතින් ඒ නිසා තමයි පින්නතුනි මේ අවස්ථාව ලැබිච්ච සමහර අය මේක තේරෙනකොට තමන්ට කරන්න පුළුවන් උපරිම කැපවීම කළායි එකයි තමන් විතරක් නෙවෙයි තමන් තේ තියෙන සියලුම දක්ෂතාවයන් මේ සඳහා යොදා ගන්නවා තමයි. තමනුත් ලබා ගන්නවා ඒ විතරක් නෙමෙයි මුළු ලෝකෙට දෙන්නත් තමන්ගේ දක්ෂතා, තමන්ගේ කුසලතා ටික, තමන්ගේ ධනය සියලුම දේවල් තමන් කැප ගන්නවා. ඉතින් මේ දෙපැත්තම අපේ වෙන්නට ඕන. එක පැත්තකින් අපි දිනු වෙන්නට ඕන. අනිත් පැත්තෙන් මේ උතුම් දහම ලෝකෙට දෙන්නට අපට කරන්න පුළුවන් සියලුම අපේ කැපවීම අපි කරන්නට ඕන. මොකද අතීතයේ හිටිය ස්වාමින් වහන්සේලා නොයකය ලොකු කැපවීම කළ තැන අපිට මේක අද මේ ලබා දුන්නේ. ඒ නිසා අපි ලොකු වගකීමක් තියෙනවා මේ දහම ලෝකෙ වෙනුවෙන් දෙන්න. විශේෂයෙන්ම තමන්ගේ ළඟම ඥාතීන්ට පොඩ්ඩක් හරි තේරුණා නම් මේ වෙන්නේ මේකයි කියලා චුට්ටක් හරි කියන්න. ඒ කියන සුළු මොහොත හරියට දුක නිදහසන හේතුවක් වෙනවා. විශේෂයෙන්ම අපිට දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට ඔබ හුඟක් ආදරේනේ. උගන්නන්න උදව් කරන වගේම මෙහෙම දර්ශනයක් තියෙනවා කියන එකේ දරුවන්ට ටික ටික හරි කියන්න. තේරෙන භාෂාවකින් කියන්න. කතා කරන්න බැරි දරුවෙන් නම් සයින් ලැන්ග්වේජ් එකකින් හරි මේක කියන්න. ඉතින් ඒ තරම්ම මේ ලැබෙච්ච දුර්ලභ අවස්ථාවක්. ඉතින් ඒකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. අද විශේෂයෙන්ම මේ පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා අමරදාස ගුණවර්ධන පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්න. ඉතින් ඒ ධම්මිකා මහත්මිය නේද? කමනීතා නෝනගේ ආදරණීය පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ලක්මාල් මහතා ඇතුළේ පවුලේ පින්නතුන් මේ පින්කමට අනුග්‍රහ දක්වනවා. ඉතින් ඔබටත් බොහොම පින්. ඉතින් ඒ ආදරණීය පියතුමා ඇතුළු ඔබ අප නමින් මියගිය යම් තාක් ඥාතීන් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් ඒ සියලු ඥාති හුද මේ පින දැක සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රසකරගත් සියලු පින් දෙවියනුත් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයත් ලෝකයක් ආරක්ෂා කර දෙත්වා. මේ ලෝකෙට ඇති වෙලා තියෙන මේ වෙසන කාර්ය තත්ත්වයන්ගෙන් ලෝකයා මුදවාලන්නට දෙවියන්ට කළ හැකි යම් මෙහෙවරක් වෙත්නම් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ සියලු යහපත ලෝකෙට සිදු කර දෙත්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රසකරගත් මේ සියලු පුණ්‍යධම්මල ආනිසංසෙන් ගෞරවනීය පේලකු හඳුරන් වහන්සේ, අවසරයි ඒ ආනන්ද හඳුරන් වහන්සේ, ඒ වගේම බෝධික හඳුරන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමින් වහන්සේලාටත් ඔබ අප හැම දෙනාටමත් මේ උතුම් පින්කම යන සංසයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිතස් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛම් භයම් පන්තාච නිබ්භයම් සෝකම් පන්තාච නිස්සෝකම් හොන්තෝ සම්බේ පිපානිනෝ සාදු සාදු සාදු